පින්වත්නි, අද ඉතාමත් මනරං ඉතාමත් සුන්දර ධර්ම දේශනාවක් සේරුවිල මංගල සෑ මළුවේදී අහන්න ලැබෙනවා. මේක ඉතාමත් දුර්ලභ කාරණාවක්. හේතුව අද මා දේශනා කරන්න යන දහම් පරියාය මම දේශනා කරන ධර්මය සෑ රජාණන් වහන්සේගේ ඇතුළේ සිතුවම් කළා තියෙනවා. මං ඒ කුමක්ද කියලා කියන්න කලින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පින්වත්නි මීට වසර 2329කට පෙර තමයි පොසොන් පුන් පෝය දවසක අපගේ ලක්දිරණට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළේ. ඒ ශ්‍රී බුද්ධ වර්ෂ 236 බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 236 අංගිය තැන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ. දැනට අවුරුදු 2329ක් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමත් එක තමයි සිංහල ජාතියට ආචාර්යවරයෙක් හම්බ වුණේ. සිංහල ජාතියකට යන මාර්ගය පෙන්වන ගුරුවරයා හම්බ වුණේ. සිංහල ජාතිය අනන්‍යතාවයේ හම්බ වුණේ. සිංහල ජාතිය රැකුණේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමග. මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි අපි ධර්මයේ කතා කරන්නේ, පිම්පව් විශ්වාස කරන්නේ, කුසල් අකුසල් විශ්වාස කරන්නේ. සෑයක් වඳින්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, බෝධින් වහන්සේ නමක් වඳින්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, සංගරුවන දකින්න ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, දම්පැන් පුදන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, පින් කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, අපේ සිංහල ආදි මුතුන් මිත්තෝ හෙළජනයා අමාමහ නිවනට පත්තුනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා, සිංහලයාට මඟඵල නිධානය පහළ කළේ මිහිඳු මහරහතන් වහන්සේ. අපගේ පරම පූජනීය ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අද වාගේ වෙසක් පුන් පෝය දවසක නිකෙලෙස් හද මඩල නැමැති රම් බඳුනේ තථාගත ශ්‍රී සද්ධර්මයේ නැමැති සිංහ තෙල රඳාගෙන වැඩම කොට වදාලා. ඒ නිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනන්ත ගුණ කඳ සිහි කරන අද වාගේ පොසොන් පුන් පෝය දවසක තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ අභියස ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට ලැබීම මටත් භාග්‍යයක් සේම සලකනවා. ඔබටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම අද වාගේ පොසොන් පුන් පෝය දවසක සිතන්ඩ පිංතුනි ඒ මහත් භාග්‍යයක් කියලා. තව විශේෂ කාරණාවක් අපට අමතක වී ඇති, අද සිහි කරන්න ඕනේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමයි තථාගත ශ්‍රී සද්ධර්මයේ රැගෙන රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර මහරහතන් වහන්සේ, භණ්ඩුක උපාසකතුමා අනාගාමී, ඒ මඟපල්ලාභී උත්තමයන් සමග මේ ලංකාවට වැඩම කරලා මේ ශාසන කෙත භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් වැඩම කොට පාරිශුද්ධත්වයට පත් කරලා මනාව පිළියෙල කරලා තිබුණ බුද්ධ ශාසනයේ නැමැති කෙතේ බිජු වැපිරුවේ මිහිඳු මහරහතන් වහන්සේ. ওই පළවෙනි අවස්ථාව මිහිඳු මහරහතන් වහන්සේ ජීවමානව ඉඳිද්දීම තවත් රහතන් වහන්සේ නමක් ඉන්දියාවෙන් යමක් රැගෙන ලංකාවට වැඩම කළා. ඒක ඔබ අහලා නැද්ද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරද්දී, ලංකාවේ සිංහල කුලදරුවන් පැවිදි වෙද්දී, මේ ලක්දිරණී රහතන් වහන්සේලා බිහි වෙද්දී තවත් රහතන් වහන්සේ නමක් වෙනම යම් දෙයක් රැගෙන දඹදිව සිට මේ ලක්දිරණට පැමිණෙනවා. ඒ දඹදිව හිටපු මහරහතන් වහන්සේ දිවසින් දැක්කා මිහිඳු මහරහතන් වහන්සේගේ අසහාය අද්විතීය ධර්ම දූත සේවය නිසා ලංකාව පුරා සංඝයා බිහි වෙනවා. උපාසක උපාසිකාව බිහි වෙනවා දිවසින් දැක්කා. ඒ රහතන් වහන්සේට හිතුණා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානයේ නිසා මහරහතන් වහන්සේලාගේ මටල මහා සන්තකෝ මහා වස්තුවක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරන ලක්දිවට මා ඒ වස්තුව රැගෙන යා යුතුයි කියලා මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන කාලයේම මිහිඳු මහරහතන් වහන්සේ පිහිටි රටේ අනුරාධපුර නැමැති පිහිටි රටේ ධර්මයේ දේශනා කරද්දී රුහුණට ඒ රහතන් වහන්සේ වැඩම කළා. ඒ තමයි මහා දේව මහරහතන් වහන්සේ. මහදේව මහරහතන් වහන්සේ කුමද්ද රැගෙන ආවේ? පළවෙනි ධර්ම දූත කණ්ඩායම සකල සුවාසුදහසක් ශ්‍රී සද්ධර්මය ධාතුන් වහන්සේලා බෝධින් වහන්සේලා සමග මිහිඳු මහරහතන් වහන්සේ රැගෙනෙද්දී මහදේව මහරහතන් වහන්සේ දෙවෙනි වතාවට ඉන්දියාවේ සිට මේ ලක්දෙරණට රැගෙන වඩින්නේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමාන කාලේ මහදේව මහරහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා ලලාට ධාතුන් වහන්සේ වඩම්මනවා රුහුණට හත්ඔට්ට ප්‍රදේශය දැන් ලග්ගල වනාන්තරයට අයිති. එතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ ශාසනික කටයුතු වලට දේවානම්පියතිස්ස රජුව උර දෙද්දී රුහුණේ හිටියේ මහා නාග රජුව උද්දචූලාභේ රජුව. ඒ රජතුමා යොදුනින් යොදුන දේවානම්පියතිස්ස රජුව යෝජන ස්තූප හදද්දී රජතුමා රටේ ප්‍රචාරයක් කෙරියා තවත් ධාතුන් වහන්සේලා නැද්ද කියලා. එතකොට මහා කාලගෙන උපාසකයා තමයි රජතුමාට මේ කියා සිටි රජතුමනි, මහා වනාන්තරේ හත්ඔට්ට මහා වනාන්තරේ සාල වෘක්ෂයක් මුල අටවක දවසටත් පුම් පොය දවසටත් සුදු රැස් විහිදවන ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ඒ අනුව තමයි මහානාග රජතුමා ලලාට ධාතුන් වහන්සේ රුහුණි රජමාලිගාවට වඩම්මන්නේ. අනුරාධපුරේ මහවිහාරේ විභූතියට නොදෙවිනි වූ මහා විහාරයක් මහානාග රජුරු තිස්ස මහරහමේ හැදුවා. ඒ තිස්ස මහරහමේ විහාරේ වැඩ ඉන්න සංඝයා ඉතාමත් හරසරින් මහදේව මහරහතන් වහන්සේ පෙරටු කරගෙන ලලාට ධාතුන් වහන්සේට උපස්ථාන කළා. ඒ මහදේව මහරහතන් වහන්සේගෙන් ධර්මයේ විනය ඉගෙන ගත්ත උතුම්ම මහරහතන් වහන්සේ නමක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ කියලා දෙවෙනුව මහින්ද නමින් රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. මහදේව මහරහතන් වහන්සේ වදාලා ලලාට ධාතුන් වහන්සේ රුහුණේ තිබ්බට අනාගතේ සීරුවිල විල්තෙර ස්තූපයක් කෙරෙනවා. මහින්ද ඔබ යන්න ඕන 60ක් භික්ෂූන් රැගෙන සේරුවිල විල්තර ආරණ්‍යයක වාසය කරන්න ඕන. ලලාට ධාතුන් වහන්සේ වඩම්මන පෙරහැර පිළිගැනීම පිණිස මහදේව මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් සේරුවිලට ලලාට ධාතුන් වහන්සේ ලැබෙනකොට ඊට පරිසරේ හදන්න මීට සමගාමීව පුංචි දුරකින් මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු 60ක් පමණ රහතන් වහන්සේලා සල්වණේක නතර කළා. අද ඒ සල්වනේ මහා ස්තූපයක් තියෙනවා. විල්ගම් විහිර කියන්නේ ඒටයි. ඔයි තමයි අතීත විස්තර. මේ ඔක්කොම සම්බන්ධ වෙලා මහින්ද මහරහතන් වහන්සේගේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දූත සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒ නිසා පින්වත්නි, අතීතයේ විස්තර සිහි කරමින් තවත් මතක් කරන්න ඕන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්ලාම 40,000ක් සිංහල මිනිසුන්ට, රජතුමා ඇතුළු සිංහල මිනිසුන්ට තිසරණිය ගැන කියලා දුන්නා. චුල්ලහත්තිපදෝපන සූත්‍රය දේශනා කරමි. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ පිම්පව් ගැන දේශනා කළා, විමානවත් උපේතවත්තු. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය දුරු වෙලා සම්මා දිට්ඨිය උපදින චතුරාරි සත්‍ය දේශනා කළා. සත්‍ය සංයුත්තේ ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ අපාය විස්තරය දේශනා කළා. දේවදූත සූත්‍රයේ ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ සත්පුරුෂයත් අසත්පුරුෂයත් වෙන් කර කර විස්තර කරමින් සත්පුරුෂයා යන සුගතියත් අසත්පුරුෂයා යන දුගතියත් විස්තර කරමින් බාල පඬිත් සූත්‍රයේ දේශනා කළා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ මේ ජීවිතේ ඇතුළට කිඳා බැහැලා ආයතන වශයෙන් උපාදානස්කන්ධ වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් ඊළඟට ස්කන්ධ 10 ආයතන වශයෙන් බලන හැටි විස්තර කළා. මට පුදුම සිද්ධියක් තියෙනවා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ධර්මී වඩම්මනකොට ධර්මදූත සේවයේ තව රටවල් 9 ධර්මී රැගෙන ගියානේ රහතන් වහන්සේලා 9 කණ්ඩායම් 9 විදිහට. සිහි කරන්න, කාශ්මීර ගන්ධාරේට මජ්ජත්තික කියන රහතන් වහන්සේ, මහීෂ මණ්ඩලයට මහදේව කියන මහරහතන් වහන්සේ ධර්මී රැගෙන ගියේ, වනවාස දේශයට රක්ෂිත මහරහතන් වහන්සේ, අපරන්ත දේශයට යෝනක ධම්මරක්කිත මහරහතන් වහන්සේ, මහරහස්තේට මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ, යෝනක රටට මහරක්කිත මහරහතන් වහන්සේ, හිමාලයට මජ්ජිම මහරහතන් වහන්සේ, ඊළඟට ස්වර්ණ භූමියට, ස්වර්ණ භූමිය කියන්නේ අද බුරුම තායිලන්ත වගේ, ඒ ස්වර්ණ දේශයට සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා ලංකාවට අපගේ මිහිඳු මහරහතන් වහන්සේලා. ඉතින් මං අද ඔබට දේශනා කරන්නට හිතුවේ මේ රහතන් වහන්සේලා තව කණ්ඩායම් 8 විදිහට වෙනත් රටවල් වල ධර්මයේ දේශනා කරද්දී මොනවද දේශනා කරන්න ඇත්තේ කියලා සිතුවා. එතකොට පින්වත්නි, මහරහස්තේට ධර්මයේ රැගෙන ගිය මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ ඒ රටට ධර්මයේ රැගෙන යද්දී දේශනා කළේ එක ජාතක කතාවක්. මං ඒ ජාතක කතාව කියුවා. පුදුමයක් කියන්නේ, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා දේශනා කරපු ධර්මයේ හරය එක ජාතක කතාවක තියෙනවා. ඒ ජාතක කතාව මහරහස්තේ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ දේශනා කරනකොට 84,000 මඟපල් ලැබුවා. ඒ වගේම 13,000 පැවිදුණයි දේශනාවහලා. මිහිඳු මහරහතන් වහන්සේ අපට කියලා දුන්න සරණ, පිම්පව්, කුසල් අකුසල්, සත්පුරුෂ අසත්පුරුෂ ભેදය, මිත්‍යා දෘෂ්ටියෙන් දුරවීම, ඒ ආදී සියල් එකට කැටි වුණා. එදා 84,000 මඟපල ලැබූ, 13,000 පැවිදි වූ රහතන් වහන්සේලාගෙන් බණ අහලා ඒ උතුම් දේශනාව කුමක්ද? ආන්නේ දේශනාව තමයි අද ඔබට අහන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම මහා නාරද කස්සප ධම්පරියාය. මහා නාරද කස්සප ධම්පරියාය හරි යගේ. මක්නිසාද යත්, මේ මහා නාරද කස්සප ජාතකයේ තියෙනවා පිම්පව් ගැන, මෙලොව පරලොව ගැන නිරේ විස්තර. මේවා මිනිසුන්ගේ සවම්පත් පුරා හැමදාම ඇසෙන්න ඕන දේවල්. මක්නිසාද යත් ඔබට දකින්න ලැබෙන්න ඇති පසුගිය දවස්වල එක එක මාධ්‍ය වලින්, එක එක තැන් වලින් නොයෙක් නින්දා, අපහාස, අවලාද, අඩන් තේත්තන්, කුටුකීරුකම් හැම මාධ්‍යකම පැතිරිලා ගියා. මක්නිසාද පිම්පව් විශ්වාස කරන්නේ? බොහෝ විට සමස්තයකින් ගත්තොත් එහෙම, බොහෝ විට සියලු දෙනා නෙවෙයි, බොහෝ විට සිවුර දාගත් අය පවා පිම්පව් විශ්වාස කරන්නේ. ගිහි අය ගැන කවර කතාවද? සිවුර දාගත් අය පවා මැරිලා ආයේ උපදිනවා කියලා විශ්වාස කරන්නේ. ගිහි අය ගැන කවර කතාවද? සිවුර දාගත් අය පවා මේ මම කරන දේ විපාක මට එනවා කියලා විශ්වාස කරන්නේ. ගිහි අය ගැන කවර කතාවද? සම්මා දිට්ඨිය, මිත්‍යා දිට්ඨිය වෙන් කරගන්න බෑ සිවුර දාගත්තත්. ගිහි අය ගැන කවර කතාවද? ඒ නිසා පින්වතුනි, බයි ණය බැනපු ආවේ, කෑකොස්සන් ගහන අය කෑකොස්සන් ගහපු ආවේ, වාද විවාද කරන අය වාද විවාද කරපු ආවේ, එක්කෙනෙක් හරි ඉන්නව නම් පින්වන්තේ. ඒ පින්වන්තයාට මේ අසන්ට සලස්වන්නේ පිම්පව් ගැනයි, කුසල් අකුසල් ගැනයි, මැරිලා ආපහු ඉපදෙන ජීවිතය ගැනයි, තමන් කරන කර්මය තමාට එන හැටි හරි අගේ ඇති විස්තරයක්. පින්වතුනි, මනුස්ස ලෝකේට එක එක්කෙනා එක එක අරමුණින් එනවා. මහ බෝධිසත්වයෝ මනුස්ස ලෝකෙට එන්නේ සම්බුද්ධත්වයට එක්තරා පාරමිතාවක් පුරාගෙන යන්න. සත්පුරුෂයෝ මනුස්ස ලෝකෙට එන්නේ යම්කිසි ජීවිතයට එක්තරා සත්පුරුෂ ධර්මයක් පුරුදු කරගෙන යන්න. පවුකාරයෝ මනුස්ස ලෝකෙට එන්නේ තමන්ගේ පිරිපුන් නොවුන තවත් පාපයක් පුරාගෙන යන්න. තම තමන් ආපු වැඩ ටික තම තමන් කරගෙන යනවා. එනිසා ඔබ සත්පුරුෂයෙක්ද? ඒ ඔබ මනුස්ස ලෝකෙට ආපු සත්පුරුෂ ධර්මයෙන් පුරා ගන්නට සත්පුරුෂ බණපදයක් කියන්නයි අද මේ සේරුවිල ශ්‍රීමත් ලලාට 13 වංශයේ සෑමලුවේ මේ අපි සූදානම් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, සවම්පත් යමාගෙන සදහැසිත මොදාගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි, මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මඟදීදී. මඟදී බිම්බිසාර රජතුමා ඇතුළු දහස් ගණන් අමාත්‍යවරුන්ට සැකයන් කිපදුනා. උරුවේල කාශ්‍යප 1000ක් ශිෂ්‍යයින් උරුවේල කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පැහැදුනාද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපට පැහැදුනාද? ඒ වෙලාවේ උරුවේල කාශ්‍යපයන් ඉරිදි ප්‍රාතිහාර්ය පාල බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ලැබීස වැඳ වැටුණා. මම ශ්‍රාවකයා, මගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා. එදුර මේ පිරිස අතර ඇති වුණ කතා බාහක්, මෙච්චර පිරිවරේ ඉන්න මේ උරුවේල් කාශ්‍යප කොහොමද බුදුරජාණන් වහන්සේ දමනය කළේ, කොහොමද ධර්මයේ කියලා දුන්නේ? ඇතර පින්වතුනි, බිම්බිසාර රජතුමා ඇතුළු 84,000කට අධික ඒ රාජ පිරිස මඟපල් ලබන්නේ මේ මහා නාරද කස්සප දේශනාවේ දේශනාව අහලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ උරුවේල කාශ්‍යප, මම සම්මා සම්බුදු වෙලා සිටිද්දී දමනය කිරීම අරුමයක් නොවේ. මම බොහෝම අතීතේ මේ උරුවේල කාශ්‍යප අත්තරින්ද බැරි මිත්‍යා දෘෂ්ටියක සිටිද්දී පවා මා ඔහුව බේරාගත්තා. භාග්‍යවතුන් වහන්සේ අතීතේ විස්තරය වදාලා, වේදේහ රට මිථිලා නුවර අංගාති කියන රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට බිසෝරු 16,000ක් හිටියා. ඒ බිසෝරු 16,000ටම දරුවෝ නැහැ. අද කාලේ මේ විවාහ වෙලා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් යනකල් දරුවෙක් නොලැබුණ ගමන් හතරපායේ වැටුණා වගේ දුක්ඛන්දරාවක් හිතෙන් විඳවනවා මිනිස්සු. මේ බලන්න, මේ රටක රජුරෝ රජුරවන්ට බිරින්දෑවරු 16,000ක් ඉන්නවා, 16,000ටම දරුවෝ නැහැ. බොහෝ කාලයක් උපෝසතේ රැකලා අගබිසවට දරු ගැබක් පිහිටියා. බිහි වුණ දරුවා දියණියක්. 16,000ක් බිසෝවරුන්ට දරුවෝ නැතුව එකම එක බිසෝවකට විතරක් දරුවෙක් බිහි වුණා. ඒත් දුවක්. ඒ වුණාට රජතුමා ගොඩාක් ආදරය කළා ඒ සිඟිති දියණියට. ඇයට නම තිබ්බා රුජා දියණිය. ඒ කාලේ සුඳුරු නම. ඒ රුජා දියණියට වෙනම මාලිගාවක් හදලා ඒ මාලිගාවේ ඇයට කැමැති තරම් සැප සම්පත් දුන්නා. ඊළඟට මුළු මාලිගාව මල් සුවඳින් සුවඳවත් වෙන විදිහට දවසින් දවස ඉවත් කර කර අලුතෙන් අලුතෙන් මල් පෙරෙව්වා. මල් මාලාවෙන් ඈ සැරසුවා. ඈට මනුස්ස ලෝකෙක ඉපදුන බව නොදැනෙන තරමට, දෙව්විමනක සිටින තරමට සැපේ ලැබෙන විදිහට අංගාති රජතුමා ඒ දියණියට සැප සම්පත් දුන්නා. සෑම දවස් 15කටම සැරයක් කාවණු 1000ක් ඈගේ අතට දෙනවා දන් දීම පිණිස. ඈ දුප්පත් මිනිස්සු අතරටද පැමිණ, දන්හල් වලටද පැමිණ ඈගේ අතින් ගොඩාක් දන් දුන්නා. ඈ ගොඩක් සිල්වත්, ඈ ගොඩක් හොඳයි, ඈ ගොඩක් යහපත්, ඈ බ්‍රහ්මචාරී. සොළොස් වියට ඈ පැමිණුණා. දෙව්ලොවේ මනුලොවට පැමිණි දෙවඟනක්සේ ඈ ලස්සන වුණා. කවුද දන්නේ මෙතරම් ලස්සන කුමාරිකාව? ඉතින් මේ විදිහට ඉන්නකොට රජතුමා එක්තරා පොහේ දවසක හවස් කාලේ එළි වහනට වෙලා ඉන්නකොට සීතල සුළඟ ඇඟට වැදුණා. සනීපයි. ආකාශයේ දෙස බලනකොට වලාකුළු නැති අහසේ පූර්ණ චන්ද්‍ර මණ්ඩලය තිබෙනවා. හිතට හරි සතුටක් දැනුණා. රජතුමා පිරිවරාගෙන සිටියා. සුනාම, විජය, අලාත කියලා ඇමතිවරු තුන්දෙනි. රජතුමා මේ ඇමතිවරුන්ට කියනවා, අමාත්‍යවරුනි, මේ සොඳුරු රැය කුමකින් අම්මා සතුටු වෙන්නද? මා ප්‍රිය අමාත්‍යවරුනි, කියව කුමක්ද මේ රාත්‍රී මා සතුටු කරවන දේ? අලාත කියන ඇමතියා හරි කපටි, නපුරු, අසත්පුරුසයි. අලාත කිව රජතුමනි, වහා, ඔබතුමාගේ කානින් සේනාව සංවිධානය කරන්න පුළුවන් මමයි සෙම්පති. කියන්න කොයි රාජ්‍යයද අල්ලා ගන්න ඕන්නේ? අපි මේ රෑම යුද්ධයකට පිටත් වෙමු. අසත්පුරුෂයාට අසත්පුරුෂ සිතිවිලි පහළ වෙනවා. සුනාම කියනවා, රජතුමනි, ඔබතුමා මේ අවට සියලු රාජ්‍ය ඔබතුමාට යටත්. අද වෙන්නක්වත් එකම විරුද්ධ කටයුත්තක්වත් කරලා නැහැ. ඒ නිසා මොන යුද්ධයක්ද? එහෙම නෙවෙයි රජතුමනි, මේ රාත්‍රියේ අප්සරාවන් බඳු ඔබගේ අන්තපුර අඟනුම් පිරිවරා සිත්සේ රැය පහන්නතුරු කාමයේ භුක්ති විඳින්න. විජය අමාත්‍ය කියනවා, රජතුමනි, රජෙක් වන නුඹට, නුඹ වහන්සේට පංචකාමයෙන් කුමන අඩුවක්ද? එහෙම නෙවෙයි, හොඳට දක්ෂව කතා කරන්න පුළුවන්, ධර්මයේ කියන්න පුළුවන්, යහපත කියන්න පුළුවන්. යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් එක්ක අපි ධර්ම සාකච්ඡාවක් කරමු. රජතුමා කිව්වා, ප්‍රිය අමාත්‍යවරුනි, නුඹලා තොන්දෙනාගේ කතාවෙන් මා මේ විජයගේ කතාවට ප්‍රිය කරනවා. ඔහු කිව්වා ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් එක්ක කුසල් අකුසල් ගැන කතා කරමු කියලා. අමාත්‍යවරුනි, මා ඒකට කැමතියි. ඒ නිසා මේ රාත්‍රියේ මා සමග යහපත අයහපත කතා කරලා මට ධර්මයේ කියන්න පුළුවන්, සමන බ්‍රාහ්මණේ කොහෙද ඉන්නේ කියලා කියලා වචනේ නතර කරන්න බැරි වුණා. අර අලාතියා පැන්න ඉස්සරහට, රජතුමනි, මේ ළඟම උද්‍යානයේ ගුණනං වූ නිගණ්ඨෙක් වාසය කරනවා. හරි ධර්මදරයි. එනං අසත්පුරුෂයා යම්කිසි දිසාවකට මඟ පෙන්නනවනම් පොඩ්ඩක් සැක කරන්න ඕන. ඊට පස්සේ හරි අපි යන් කියලා දැන් ඔන්න රාත්‍රියේම පිටත් වුණා මේ සියලු දෙනා. අර උද්‍යානයේ පිරිසක් පිරිවරාගෙන ගුණනං වූ අචේලකයා ඔවුන්ට මොනවද දහමක් කියනවා. රජතුමා යනකොට ඒ පිරිස නැගිටියේ නැහැ. රජතුමා කමන්නේ කියලා පිරිස මං අරගෙන ගිහින් ඉඳගත්තා. ඉඳ ගන්නකොට පින්වත්නි, අර ගුණ කියන කිසිම ගුණයක් නැති ගුණ නැමැති මේ අචේලකයා රජතුමාත් එක්ක කතා බහ කළා. කතා බහ කරලා රජතුමාට කියා හිටිනවා, රජතුමනි, කොහොමද සුවෙන් ඉන්නවද, කින්ද මන්ද කියලා අලගිය වැලගිය තොරතුරු අහලා රජතුමා කියනවා, මා පැමිණියේ දහං කතාවකට. මේ වැඩිහිටියන්ට ගරු කරමින් යහපත අයහපත තේරුම් අරන් යහපතේ යෙදෙමින් යහපත් මාර්ගයේ මා යන්නේ කොහොමද? මා පින් කරන්නේ කොහොමද? කුසල් කරන්නේ කොහොමද? ශ්‍රමණය, මා නුඹගෙන් අහනවා මට යහපත කියලා දෙන්න. එදේ යහපත කියලා දෙන්න කියලා රජ්ජුරුව දහං කතාවට ඉල්ලා හිටිද්දී මේ නිගණ්ඨයා, ගුණනං වූ නිගණ්ඨයා රජතුමාට බණක් කිව්වා. කොහොමද කිව් බණ? නත්ති ධම්මස්ස චිත්තස්ස පලං කල්යාණ පාපක. නත්ති දේව පරෝ ලෝකෝ කෝ තතෝහි ඉදාගතෝ. කියනවා රජතුමනි, මොන ධර්මයන්ත ඔබතුමා ප්‍රශ්නේ අහනකොටම වැරද්දුවා. ධර්මයේ ගැන අහන්න එපා. ධර්මයේ කියලා එකක් ලෝකේ නෑ. ඊට පස්සේ හොඳ නරක කියලා එකක් ලෝකේ නෑ. ඊළඟට රජතුමනි, පරලෝකෙ මේ ලෝකෙට ආපු එකෙකුත් නෑ. මෙහින් මැරිලා පරලෝක යන්නෙත් නෑ. මට ළඟදින් මහන්තේ කිව්වා, ස්වාමීනි මං ගොඩාක් ඔය නායක හාමුදුරුවරු ඇසුරු කරනවා. මම නායක හාමුදුරුවරු ඇසුරු කරනුත් නායක හාමුදුරුවන්ගෙන් දහං කාරණ අහනකොට ඒ හාමුදුරුවරු කියනවලු, අනේ මහත්තයා ඔයාට අහන්න වෙන දේවල් නැද්ද? අනේ මහත්තයා ඔයාට අහන්න වෙන දේවල් නැද්ද කියලා අහනවා. එතකොට හාමුදුරුවරුන්ගෙමුත් ධර්මය අහන්න නැත්තම් මේ ගේ මිනිස්සු කාගෙන් දහන්නේ? හරි කැමති ගොඩක් අය දේශපාලන කතාවලට, ඕපාදූප වලට, කතාවලට. ඊළඟට පන්සල් වල වංහුන් අහන්න හරි ආසයි, ධර්මය අහන්න ආස නැහැ. ඒ ඔවුන්ගේ ධාතුව දැන් මේ බලන්න, අනේ මේ මොන ධර්මයක්ද කියලා ඇහුවා. මේ ඔහි පටන් ගත්ත දැනම වරද්දගෙන, මෙලොවක් පරලොවක් කියලා එකක් ධර්මයක් කියලා එකක් නැහැ. රජතුමනි, නත්ති දේව පිතරෝවා කුතෝ මාතා කුතෝ පිතා. අම්මට තාත්තට සලකන එක ගැන රජතුමනි අහන්නේ. රජතුමනි, තාත්තා කියලා කෙනෙක් එහෙම විශේෂ නැහැ. අම්මා තාත්තා කියලා නැහැ. මේ ලෝකයේ ස්වභාවයක් විදියට මේ ස්ත්‍රී පුරුෂයන් එකතු වෙනකොට දරුවෝ හැදෙනවා. ඕක පරම්පරාව යනවා. මේ අමුතුවෙන් අම්මා, අමුතුවෙන් තාත්තා කියලා ඔළුවේ තියාගෙන දඟලන්න ඕනේ නැහැ කිව්වා. ඔය ආසනී පහදා ගන්න එපා කිව්වා ඔයා. දැන් මේ නිගණ්ඨයා රජතුමාට බණ කිව්වා. නත්ති ආචාරියෝ නාම අදන්තංකෝ දමිස්සති. ආචාරියෝ කියලා ගුරුවරුන්ට කියලා අමුතුවෙන් සලකන්න එපා කිව්වා. තමන් දමනේ නොවි අනිත් අය දමනය කරන්නේ කොහමද? ඔයෙලා අද කාලේ කියන්නේ ඔයෙලා මහාන කරපු ගුරුහඳුරු රහත් වෙලාද? මේ අමුතුවෙන් අපේ ගුරු දෙවිඳුන් කියලා ඔළුවේ තියාගෙන ඉන්න එපා කියලා අදත් කියනවානේ. තමන්ගේ ගුරුවරයා විශේෂ නැහැ කිව්වා. මේ බලන්න නිගණ්ඨයේ මිත්‍යා දෘෂ්ටික අදහස්. ඒවා අද කාලේ පවා තියෙන එකයි අරුමි. ඊට පස්සේ දේශනා කරනවා, මේ කියා හිටිනවා. මෙයා රජතුමනි, සත්වයෝ මේ ඔක්කොම මිනිස්සු මිසක්කා. මෙයා මට වැඩිමල්, මෙයා බාලයි, මේ ඕව ඕනේ නැහැ කිව්වා. ඔක්කොම මිනිස්සු කියලා හිතුවම ඇති කිව්වා. ඊට පස්සේ කියනවා, මේ මිනිස්සු තමන් ආපු ඉරණමත් එක්ක, තමන්ගේ ඉරණමත් එක්ක වාසය කරනවා මිසක්කා ඒ මිනිසුන්ට අමුතුවෙන් ජීවිතේ වෙනස් කරගන්න බෑ. ඊළඟට කියනවා, ලද්දෝ ලබතේ මච්චෝ නත්ති දාන පලංකුතෝ. ලැබෙන්න දෙයක් තිබ්බොත් ලැබෙනවා. මේවා දන් දුන්න නිසා ලැබෙනවා කියලා මේ අමුතු අසනීප හදා ගන්න එපා කිව්වා. මං සංසාරේ දීලා ඇති, දීලා තියෙන නිසා ලැබෙන්නේ, එහෙම හිතන්න එපා කිව්වා. ලැබෙන ඒවා ලැබෙනවාමයි කිව්වා. ඊට පස්සේ, නත්ති දාන පලන් දේව අවසෝ දේව වීරියෝ. දානේ ඵලය කියලා එකක් නැහැ. නිකන් උත්සාහ කළා, වීරිය කළා ඇති ඵලයකුත් නැහැ. බාලේහි දානං පඤ්ඤත්තං පණ්ඩිතා පටිපජ්ජිතා. මෝඩ මිනිසු මෝඩකමට දෙනවා, කපටි මිනිසු ගානට ගන්නවා. ඕකයි කිව්වා ලෝකෙ තියෙන්නේ. අවසාදෙන්ති දිහිරානං බාලා පණ්ඩිතමානෙනෝ. පණ්ඩිතමානියෝ බාලයෝ දීරයන්ට ලබා දෙයි. ඒ කියන්නේ යාලා හිතනවා හොඳ වැඩක් මේ දන් දෙන එක කියලා දෙනවා. අවසානයේ උම්මයි මෝඩ කියලා. මේ විදිහට කෙනෙක් නැසුවත් මැරුවත් පාපයක් නැහැ. 84,000 ජීවිත අනිවාර්යයෙන්ම යන්න ඕන. අමුතුවෙන් පින් කළා කියලා සංසාරේ කෙටි වෙන්නෙත් නැහැ. අමුතුවෙන් පව් කළා කියලා සංසාරේ දික් වෙන්නේ නැහැ. ජීවිත 84,000කින් ඔක්කොම ඉවරයි කියලා, පිම් නැත, පව් නැත, මැරිලා ඉපදෙන්නේ නැත කියලා මිත්‍යා දෘෂ්ටියක් එක ගානට එක දිගට ගඟක් ගලන්නා වගේ රජතුමාගේ ඔළුවට දැම්මා. පිම් පව් නැහැ, මෙලොවක් පරලොවක් නැහැ කියලා. ඊට පස්සේ මෙහෙම කියනකොට බලන්න මේ කතාවලට තවත් අසත්පුරුෂයෙක්ම සෙට් වෙන හැටි. දැන් මෙහෙම තියෙනවනේ, ඔක්කොම එකට සෙට් වෙනවනේ. අලාත කිව්වා, රජතුමනි මේ නිගණ්ඨ මහා ඉරිසීන් වහන්සේගේ කතාවට මා රුචි. මෙතුමා කියන්නේ ඇත්ත බණක්මයි. පින්පව්වල විපාක නැහැ. මොකද ආලාත උඹ එහෙම කියන්නේ? රජතුමනි, මා මේ කියන්නේ සත්‍යය. මට එක ජීවිතයක් පෙර ජීවිත පේනවා. මට කලින් ජීවිතේ පේනවා. ඇත්තටම යලාත කිව්ව කතාව හරි. යලාතට එක ජීවිතයක් පේනවා. කියනවා රජතුමනි, මම මීට කලින් පිංගලක කියලා ගවඝාතකෙක් වෙලා හිටියා. මගේ අතින් දහස් ගණන් හරක් මැරුවා. දහස් ගණන් ඌරෝ මැරුවා. දහස් ගණන් කුකුලෝ මැරුවා. මං එච්චර පාප කර්ම කර කර ඉඳලා බලන්න රජතුමනි, දැන් මම සෙම්පති ගුලේ ඉපදුනා. දැන් රජතුමාට විතරක් දෙවෙනි වෙන සැප සම්පත් විඳින ඔබගේ රාජ්‍යයේ මහා සෙම්පති මම. ඉතින් කල මේ ඔය කියන විදිහට පව්වල විපාක තියෙනවා නම් අච්චර සත්තු කන්දරාවක් මරපු මං කොහොමද සෙම්පති වුනේ? රජතුමනි, මේ නිගණ්ඨ ඉරිසීන් වහන්සේගේ බණ සැබෑව පින් නැත, පව් නැත, පරලොවක් නැත. ඊට පස්සේ ඒ කියන්නේ පින් පව් කරගහගෙන යන ජීවිතයක් නැත කියලා. ඊට පස්සේ රජතුමා කල්පනා කරනවා, හැබැයි නේ පින්තුනි මෙහෙමයි මේක උනේ. දැන් ඔබටත් හිතෙනවා ඇතිනේ මොකද්ද මේ උනේ කියලා. මේ අලාත සෙම්පති කලින් ජීවිතේ පිංගලක කියලා සත්ව ඝාතකයෙක් වුණ බව හැබෑව. හැබැයි ඊට කලින් ජීවිතේ කාශ්‍යප තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රත්තරන් රන්වන් ධාතු සෑයට මල් මාලාවක් පූජා කළා. සෑපාමුල නල්ල තියලා වැඳපු උපාසකේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයේට මල් මාලාවක් පූජා කරලා පින් කරගත්ත උපාසකයාගේ පින සැඟුණා. සංසාරේ වෙන පාපයක් ඉස්මතු වෙලා සත්ව ඝාතක පවුලක ඉපදුණා. පින්තුනි, කුසල් මැඩලන අකුසල් තියෙනවා. අකුසල් මැඩලන කුසල් තියෙනවා. ඒ නිසා සෝතාපන්න මාර්ගයට පැමිණෙන තාක්කල් එයාගේ සසර ගමන ගැන ස්ථිර ප්‍රකාශ කරන්න බෑ. ස්ථිර ප්‍රකාශ කරන්න බෑ. වෙනස් වෙනවා. පින් කරන කෙනාට සංසාරේ පාපයක් ඇවිල්ලා ඊළඟ ජීවිතේ නිරේ යන්න පුළුවන්. පව් කරන කෙනාට සංසාරේ පිනක් ඉදිරිමත් වෙලා ඊළඟට දෙව්ලොව යන්න පුළුවන්. අපේ ඊළඟ ජීවිතේ තීරණය කරන්නේ මේ ජීවිතේ කරන දේවල්ම නෙවෙයි. සමහරට මේ ජීවිතේ කරන සියලු කර්ම ඔක්කොම අයින් වෙලා වෙන ජීවිතයක කරපු එකකින් ඊළඟ ජීවිතේ උපත හදනවා. මේ අලාතටත් උනේ එහෙම එකක්. අර ධාතු සෑයකට මල් මාලා පූජා කරපු පිනක් තියෙන අලාත වෙන කර්මයකින් හරක් මරණ පවුලක ඉපදුනා. දැන් බොහෝ පවු රැස් කරගත්තා. මුළු ජීවිත කාලයේම පාපේ රැස් කරගෙන මැරෙන කාලේ අර සෑයට මල් මාලාවක් පූජා කරපු පින්බලයේ ඉස්සරහට ඇවිල්ලා සෙම්පතියෙක් වුණා. මල් මාලා පූජා කිරීම ශ්‍රේෂ්ඨ කුලවල ප්‍රධානින් වෙලා උපදින පිනක් මල් මාලා පූජාව. ඒ සාමාන්‍යයෙන් පින්වත්නි, මල් මාලා අපි දාන්නේ ප්‍රභූවරුන්ටනි. ඒ ආනිසංසත් ඒ විදිහට තමයි සැකසෙන්නේ. දැන් එයාට ජීවිතේ එකයිනේ පේන්නේ. එක ජීවිතයයි පේන්නේ. කලින් ඒවා පේන්නේ නැහැ. ඒ නිසා තමයි මෙයා මිත්‍යා දෘෂ්ටියකට ආවේ. පාපේ විපාක නැහැ කියලා. එහෙම කියනකොට ඉටි ගගහ ළඟ දාසේ කඩනවා. කඳුළු වැටෙනවා උල්පතකින් වගේ මේ දාසයාගේ. ඊට පස්සේ රජුරු ඇහුවා ඒ දාසයාගේ නම බීජක. බීජක, උඹේ අය අඬන්නේ? රජතුමනි, මං ලොකු ප්‍රශ්නයක පටලැවිලා හිටියේ. අද තමයි निराකරණය වුනේ. මට වෙච්ච දේ කියලා මම මේ අඬන්නේ. බීජක, උඹට මොකද වුනේ? කියනවා රජතුමනි, මටත් එක ජීවිතයක් පේනවා. එතකොට පින්වතුනි, ඇත්තටම බීජක 16ට එක ජීවිතයක් ඇත්තටම පේනවා කලින් ජීවිතේ. කියනවා රජතුමනි, මම කලින් ජීවිතේ සිටුවරේ භවසෙට්ටි. මම කලින් ජීවිතේ, මගේ නම භවසෙට්ටි. මම සිටුවරේ මම ගොඩා පින් කළා. ඒ සිටුවරේ කියලා මම එකම එක පවක්වත් කළා නෑ. මගේ පෙර ජීවිතේ මට බලනකොට එකම පවක්වත් මට පේන්නේ නෑ. එච්චර පින් කරපු මම මැරිලන් ඉන් පස්සේ කුඹ දාහසි රජතුමාට වතුර රජමාල්ගාවට වතුර ගේන දුප්පත් දාහසියගේ කුසේ ඉපදුනා. මම අද 16ක් වගේ හැලිවලන් හොදා හොදා දහ දුක් විඳිනවා. කෝ මං කලින් ජීවිතේ සිටුවරෙක් කියලා මා කරපු පින්වල විපාකකෝ මේ අලාත කියන කතාව හරි. මේ නිගන්ට ඉරිසිවරයා කියන කතාව හරි. පින්වල විපාක නැහැ. පව්වල විපාක නැහැ. පින්පව් කරගහගත්ත සසර ගමනක් යන්නේ නැහැ. රහිතුමා කල්පනා කළා හැබැයි නේන්න. හැබැයි මෙතන කවුරුත් නොදන්න රහසක් තියෙනවා. මේ බීජක දාසයා කලින් ජීවිතේ භවසෙට්ටි කියලා සිටුවරෙක් වෙලා හිටු බව හැබෑව. හැබැයි ඊට කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ ගොවියේ. මෙයා ගවයෙක් හොයාගෙන වනේ යද්දී වනාන්තරේ අතරමං වුණා. අතරමං වුණාට පස්සේ හොඳ සිල්වත් ගුණවත් හාමුදුරු නමකුත් භික්ෂුන් වහන්සේ නමක් කාශ්‍යප බුදුරජාණන්සේගේ ශ්‍රාවකේ වනේ අතරමං වෙලා. උන්වහන්සේත් පාරක් හොයාගෙන ඔහි මෙහි යනකොට අර පාර අතරමං වෙච්ච මිනිසෙක් කැලේ හිටියා. ඇහුව පින්වත මට පාර කියන්න. තරහාව. ඇයි දැන් ඒ මිනිහට පාර අමතක වෙලානේ? ආයෙසරියක් ඇහුවා. පින්වත මට පාර කියන්න. ඊට පස්සේ මේ මිනිහට තව තරහ ඇවිල්ලා කිව්වා මං ඔබගේ වැඩකාරයද කියලා. උඹට ඕයි නම් මගේ වැඩකාරයෙක් වගේ මට පින්න පම් පාර කිව්වා. අර ගුණවත් භික්ෂුන් වහන්සේට දාසවාදයෙන් බැන්නා. ගුණවත් භික්ෂුන් වහන්සේට දාසවාදයෙන් බැනපු පාප කර්මේ සැඟවුණා. සංසාරේ වෙනත් පිනක් ඇවිල්ලා සිටු කුමාරෙක් වුණා. සිටුවරයා කරපු සියලු පින් මරණ කාලේ සැඟවුණා. භික්ෂුන් වහන්සේ නමකට දාසවාදයෙන් කතා කරපු පාපේ ඇවිල්ලා මේ ජීවිතේ දාසියකි කුසීපදනා. එක වචනයක් මිස් වීම කොයි තරම් විපාකයක් කැඳනවාද කියලා කල්පනාව තියෙන පින්වතුනි සිහි කරන්න වටිනවා. ඔබ දන්නවද අර අලාත සෙන්පති කවුද කියලා? අර කාශ්‍යප තථාගතයන් වහන්සේගේ රන් වංශයයට මල් මාලාව පූජා කළේ කවුද? පස්සේ ගවඝාතකෙක් වුණේ කවුද? දැන් මේ රජතුමාට තකට තකේ මිත්‍යා දෘෂ්ටිය දෙන අලාත කවුද? දේවදත්ත. බලන්න පින්වත්නි සංසාරේ ස්වභාවය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑයට මල් මාලා පුද පුදා සෑයේ පාදමේ නළල තිබ්බ කෙනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරසට ගල් පෙරලනවා. අහු මෙහෙම සංසාර ගමන. මෙහෙම සංසාර ගමන. ඊට පස්සේ අර බීජක අර අඬාඬා හිටපු බීජක දාස ඒ තමයි අපේ මුගලන් මහරහතන් වහන්සේ. සසරක හැටි බලන්න අපේ මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ගොවි ගුණවත් භික්ෂුන් වහන්සේ නමකට දාසවාදීන් ගැරෙව්වා. අසංකේය කල්ප පාරමී ධර්ම පුරණ මුගලන් බෝධිසත්වයෝ ගේ මිශ්‍රිත එක වචනේ දාස කියන එක වචනේ තමන් දාසෙක් වෙන්න ඔහුම බලපෑවා නම් මේ පූරිත පාරමී ඇති මහා ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයන්ට පිට වෙන වචනේ වැරද්ද කරකිලා එනවනම් එච්චර පින් තියෙන අයට අද කාලේ සිල්වත් ගුණවත් සංඝයාට ගරහන අයට කොයි තරම් පාපයක් එයිද කියලා කල්පනා කරන්න. කොච්චර නම් පාපයක් එනවාද? සිල් ගුණ දන් රකින්න සංඝයාට ගැරහීම. මේ ගෞතම බුද්ධ ශාසනේ අප්‍රමාණ පිහිටක් අපිට සලසලා දුන්න. මේ බුද්ධ ශාසනේ අත් දෙක එකතු කරලා ශ්‍රද්ධාවෙන් වඳින්න හුරු කරපු මිහිඳු මහ රහතන් වහන්සේ ගැන අපිට කියලා දුන්න. ලලාට ධාතුන් වහන්සේ ආදි ධාතුන් වහන්සේලාගේ අපරිමිත ආනුභවය කියලා දුන්න. දවස පුරා බණ ඇසෙන විදියට මුළු ලංකාවටම දන්සභා මණ්ඩප ඉදිකරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ උතුම් සත්පුරුෂයන්ටත් අද කාලේ පව්කාරයෝ ගරහනවා. ඒ පාපේ ඔවුන්ට කොහොම කරකිලයයිද, කොහොම කරකිලයයිද? මහා මෙවුනාවට අඩියක් තියලා නැති, සංඝයාත් එක්ක කතා බහ කරලා නැතුව පිට ඉඳලා ඈත ඉඳලා කන්දක් පාත් වේවා කියලා බුරනවා. අසූචි අතට අරගෙන හඳට ගහනවා. ඒ පාපේ තමා කරා කොයි තරම් කරකිලයිද? පූරිත පාරමී ඇති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට සංසාරේ එක වචනයක් වැරදිලා ආවනම් මේ කිසිම පාරමිතාවක් නැතුව බුද්ධ ශාසන ගණනාවක් අහිමි වෙලා රහතන් වහන්සේලාගේ යුගයේ අහිමි වෙලා සංසාරේ පිනකට මනුස්ස ලෝකෙට යාන්තම් ඉපදිලා ඒකත් කට තියෙන නිසා ඇස නැති වුණත් කටින් හරි පව් කරගෙන මේ සත්‍යය නිරීට යන හැටි බලන්න. කොටස් කරුව වෙන්න පා පාපේ. ඒකයි පින්පව් ගැන කියලා දෙන්නේ. තම තමන් ආපු වැඩ කටයුතු එක එක්කිනම් කරනවා. ඒවට හවුල්කාරයෝ වෙන්න එපා. ඔබ හවුල්කාරයෙක් වෙන්න සත්පුරුෂයන්ගේ සත්පුරුෂ දහං වැටේ. මහා පුණ්‍ය වැට කවුල්කාරයෝ වෙන්න. සත්පුරුෂය මනුස්ස ලෝකෙට ඇවිල්ලා කරන මහා සත්පුරුෂ කටයුතු වලට හවුල් වෙලා ඒ සත්පුරුෂය යන මාවතට එකතු වෙන්න. ඒ සිංහයන්ගේ රැළේ පිටිපස්සෙන් බඩගගා හරියන්න. සුනකයන්ගේ රැළට එකතු වෙන්න එපා. සුනකයන්ගේ රැළට එකතු වෙලා බුරන් දෙපා. සුනකයන්ගේ රැළේ ඉස්සල්ලාම බිරුවත් සුනකෙක් මිසක්කා සිංහෙක් නෙවෙයි. සිංහයන්ගේ රැළේ පිටිපස්සෙන් බඩගගා ගියත් එයා සිංහෙක් මිසක්කා සුනකෙක් නෙවෙයි. ඒ නිසා සත්පුරුෂ පින්වත්නි, පින්පව් විශ්වාස කරන්න, මෙලොව පරලොව විශ්වාස කරන්න. එනමුත් මේ බලන්න මේ අංගාති රජතුමාට අසත්පුරුෂ සේවනයේ නිසා ඇහෙන වචනයක් පාසා පින්පව් නැහැ කියන එක හිතට යනවා. දැන් බීජකත් මේක රහා කරලා කිව්වා පින්පව් නැහැ කියලා. ඉතින් මේ මහනකට රජතුමාට හිතට බලවත්වම ගියා. හැබැයි නේ මෙච්චර කාලයක් දන් දෙනවා කියලා ම රජමාලිගාවේ හතර පැත්තේ දන්සැල් හදලා මම මේ රාජ්‍ය සැප සම්පත් භුක්ති විඳින්න නැතුව මාත් අපරාධ කරගත්ත වැඩි. ඒ නිසා පින්පව් කියලා දෙයක් නැහැ. ඒ නිසා මට මේක හොඳට තේරුණා. මම යනවා කියලා රජතුමා නැගිටලා ගියා. නැගිටලා වඳින්නේ නැතුව ගියා. අන් අයට ගරු බෝමන් කිරීම ගැන බණක් නොකියපු ගුණ අචේලකයාට මේ ජීවිතේ ලැබෙන වැඳුම පවා නොලැබී ගියා. ඊට පස්සේ රජතුමා යනකොට ගුණ අචේලකයා කියනවා, රජතුමනි එහෙනම් අපි ආයි දවසක මුණ ගැහෙමු. රජතුමා ගත්කටම කිව්වා, එම්බා අචේලකය, තෝ කුමට නම් මුණ ගැහෙන්නද? ඔබගෙන් මොන ගැහිලා මම මොන වහන්නද? මෙලොවක් නැත්තම් පරලොවක් නැත්තම් උඹලගෙන් අපිට වැඩක් නැහැ කියලා. ඒ නිසා මේ ජීවිතේ ගෞරවණීය වචනයක් ලැබනවා නම් ಗುಣ අචේලකය ඒකත් ලබන්න වාසනාව නැතුව ගියා. රජතුමා මාලිගාවට ගිහිල්ලා අමාත්‍ය මණ්ඩලී රැස් කළා. කිව්වා, මෙච්චර කාලයක් මට පාර වැරදුනා. අම්මානේ තාත්තාට සලකන්න ඕන, වැඩිහිටියයිද සලකන්න ඕන, දන් දෙන්න ඕන, යහපත කරන්න ඕන, පොයට සිල් ගන්න ඕන, උපෝසථය රකින්න ඕන කියලා මං වැරදි පාරක ගියා. මට අද ඒක අවබෝධ වුණා. ඒ නිසා මේ සුයාම ඉන්නවා, සුනාම ඉන්නවා, විජේ ඉන්නවා, අලාත ඉන්නවා, මේ ඇමතිවරු මා විසින් කළ යුතු කාර්ය කරාවි. ඒ නිසා අද ඉඳන් මා පංචකාමී භුක්ති විඳිනවා කියලා මේ රජතුමා අන්තපුරේටම වැදී ගියා. දැන් රජා එළියට එන්නේ අන්තපුරේ. හාහු ගාලා රටේ පැතිරිලා ගියා. අර උයනට ආපු මොකෙද්දෝ මොකද්දෝ බණක් කියලා රජතුමා ආග්‍යතක් නැතේ අන්තපුරේ අතුරුදහන් වෙලායි කියලා. ඊට පස්සේ රජමාලිගාවේ දොරටු හතරේ දන්සැල් වසා දැමුවා. මේ වගේ මහා නස්පෙත්තියක් වුණා. ඊට පස්සේ පින්වතුනි, මේ රජතුමා දවස් 15කට සැරයක් රාජකුමාරිට මල් යවනවා. ඉතින් රාජකුමාරිට මල් යවන ඇරන් එනකොට මිනිස්සු කිව්වා, පින්වත් කුමාරි, ඔබගේ පිය රජතුමා මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් අරගෙන පින්පව් විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැහැ. දන් වැට නතර කරලා. ඒ නිසා කුමාරි ඔබය ගැන බලත්වා. රාජකුමාරි කල්පනා කළා, අපි මේ ඉක්මනට වෙනස් වුණා. ඉංගදිනි මේ ලෝකෙ මිනිස්සු ඉක්මනට වෙනස් වෙනවා. හොඳයි ඉක්මනට වෙනස් වෙනවා. එහෙම එකක් මේ ලෝකෙ තියෙනවා. ඉතින් කුමාරි කල්පනා කළා, හරි මං දැන් ඊළඟ දවස් 15කින් යනවා රජතුමා බලන්න. මං එතකොට ඔය කාරණාව කතා කරන්නම් කියලා. දවස් 13ක් 14ක් ගෙවිච්ච 13ක් ගෙවිච්ච තැන මාලිගාවෙන් පිටත් වෙලා ඒ චාතුද්දශියේ රජතුමාගේ මාලිගාවට අනිත් කුමාරිකාව කැටුව මේ රුජා කියන රාජකුමාරි පැමිණුණා. පැමිණිලා රජතුමා හව රාජකුමාරි කිසේද, සුවසේ සිටිද්ද, සැප සම්පත් වලින් කිම අඩු? ඊට පස්සේ කිව්වා, රජතුමනි කුමකින්වත් අඩු නෑ. ඔබ වහන්සේ වගේ ආදරණීය ප්‍රියමනාප පියෙක් මාහට සිටිද්දී මේ රුජා රාජපුත්‍රි කුමනනම් වූ දුකක් විඳින්නද? රාජකුමාරි, නුඹට මාගෙන් අවැසි දෙය කියන්න. අර පෙනෙන ඉරහඳ පවා නුඹ කැමති වුණු මං ගෙනත් දෙනවා. ඊට පස්සේ කිව්වා, පියතුමනි මට කුමක්වත් අඩුවන්නේ, හැබැයි හිට පෝය දවස, පෝය දවසේ දන් දීම පිණිස මට කහවන දහක් දෙන්න. හිට මාගේ උපෝසත දවසයි. රාජපුත්‍රි, උඹට නුඹගේ ඔය තියෙන මෝඩකම අත්හරින්න කාලේ ලැබුණා. මා ප්‍රිය දියණිය, පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ. ඔය කරපු මෝඩකම් දැන් අත්හරින්න. නුඹ උපෝසතේ කියලා රාත්‍රියට ආහාර නොගෙන හිටියා. උපෝසතේ කියලා රාත්‍රියට ආහාර නොගෙන හිටියා. එහෙම නොගෙන ඉඳලා මාගේ ප්‍රිය පුත්‍රි නුඹගේ ශරීරේ කෙට්ටුණා. ආයෙ ඔය මෝඩකම් කරන්න එපා. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ. ඒ නිසා විශ්වාස කරන්න දෙනි. ඒ නිසා අද ඉඳලා සුවසේ කාලා බීලා නුඹගේ මාලිගාවේ නුඹ කැමති විදිහට ජීවත් වෙන්න. ඊට පස්සේ කිව්වා, මා මේ පියාණෙනි, මේ කවුද ඔබට එහෙම එකක් කිව්වේ? ඇයි පිය පුත්‍රි මේ ගුණ නම් වූ අචීලකයා මහත් ධර්ම දරව ඔය බණ කිව්වේ? ඒද පසක තැබේවා මේ අලාත සෙම්පතිගේ කතාව අහන්න, මේ බීජකගේ කතාව අහන්න ඔවුන් පෙර ජීවිත දැක දැක කියන්නේ. පුත්‍රි නුඹ දන්නේ, නුඹ චූටි වැඩි, නුඹ සුකෝමල කෙල්ල, නුඹ පුංචි වැඩි, නුඹට මේවා තේරෙන්නේ නැහැ. මං කියන දේ අහන්න. පින් කියලා දෙයක් නැහැ, පව් කියලා දෙයක් නැහැ, පරලොවක් නැහැ. ඔය මිනිසුන්ට දිදී ඉන්න එපා. අපි මෙතෙක් මෝඩ වුණා, හොඳ රාජ සැප විඳින්න ඕන කියලා. ඊට පස්සේ රුජා දෙවන් මේ රාජ කන්‍යාව අහනවා, රජතුමනි, ඉතින් පින්පව් කියලා දෙයක් නැත්තම් 84,000 ජීවිත ගෙවලා එහෙම මේ ජීවිත අවසන් වෙනවා නම් අමුතුවෙන් වෙරවීරයක් කරන්න ඕන දෙයක් නැත්තම් ඔය නිගන්ඨයා අහවල් එක්කද හෙළුවෙල්ලෙන් ඉන්නේ? ඔය නිගන්ඨයා අහවල් එක්කටද තපස් රකින්නේ? ඔය නිගන්ඨයා අහවල් එක්කටද ඔය වගේ වගේ කියන්නේ? තමන් කියන බණේ තමන්ටවත් තේරෙන්නේ නැහැ. මොකද්ද කියලාවත් දන්නේ නැතුව නිකන් තාපසික විදියට පෙනී ඉන්නවා. මම්මුලා වූ කෙනෙක්, මාස ගණන් අවුරුදු ගණන් මම්මුලා වූ කෙනෙක්ගෙන් පාර අහනවා වගේ ඔබතුමා උතුම් කෙනෙක්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. කොහේවත් යන හෙළුව වහගන්න මොලයක්වත් නැති එකෙක්ගෙන් ගිහිල්ලා අහලා. ඊට මදිවට ඊට පොහොර දාන මේ අලාත රජතුමනි, මේ අලාත සංසාරේ යම් පිනකින් සෙම්පති වෙලා ඉපදිලා. ඒත් රජතුමනි, මේ අලාත කරන පාපය ඔහුට කවදා හරි විපාක විඳින්න සිද්ධ වෙනවා කියලා ලස්සන ගාථාවක් වදාලා කියනවා. රජතුමනි, සමහර මිනිස්සු පව් කරද්දී සැපසේ ඉන්නවා වගේ පේනවා. නමුත් රජතුමනි, ඔවුන්ට නිරේ දොරටුව වෙහිලා නැහැ. විශාල බරක් තියෙන කෙනෙකුට, යම්කිසි බරවල් තියෙන කෙනෙකුට නැවක් ලැබෙනවා. ඉතින් නැවට අර බරවල් ටික පටවාගෙන එයා වතුරේ ගිලෙන්නේ නැතුව නැවේ යනවා. නැවේ යද්දිනුත් තව බර පටවා ගන්නවා. අර නැවට දරන්න බැරි වෙලා ඒ නැවත් එක්කම ගිලියන. ඒ වගේ පව් කරපු ජනයා සංසාරේ යම් පිනකට මනුස්ස ලෝකේ උපදිනවා. පිනකට. හැබැයි මේ ජීවිතේත් පව් රැස් කරගන්නවා. අර තියෙන පව් ටිකේ ඉතුරු ටික මනුස්ස ලෝකයට ඇවිල්ලා රැස් කරගෙන ඊළඟ ජීවිතේ නිරේ යනවා. මේ අලාතට ඊළඟ ජීවිතේ නිරේ යන එක වළක්වන්න බෑ. අද කාලේ මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. අර මිනිස්සු පව් කරනවා, ඒ වුණාට යසට හොඳින් ඉන්නවා. ඔන්න ඒකට උත්තරේ. රජතුමනි, මේ බීජක සංසාරේ කරපු යම්කිසි පාප කර්මයකට දාස කුලෙ ඉපදුනාන්ට මේ බීජක යහපත් දේවල් කරනවා. එහි විපාක විදිහට ඔහුගේ පාප කර්මයේ ගෙවු සෙනින් ඔහු මහා සැප සම්පත් විඳින ඉහළ ලෝකයකට යනවා. උපමාවක් කියනවා රජතුමනි, සමව තියෙන තරාදියක එක දැටියකට බරක් වැටෙනවා. බරක් වැටිච්ච ගමන් එයා මොකද කරන්නේ? බරක් වැටිච්ච ගමන් ඒ තරාදි දැටිය අර බරත් එක්ක පහළට එනවා. පහළට ඇවිල්ලා යම් මොහොතක අර බර අයින් වුණාද, අයින් වෙච්ච ගමන් ආයෙ උඩට එනවා. ඒ වගේ හොඳ කරපු පින් කරපු මිනිස්සුන්ට යම්කිසි සංසාරේ යම් පාප කර්මයක් නිසා එයාට දුක් විඳින්න වෙනවා. කරදර ගොඩ වෙනවා. ඒ වුණාට ඒ කර්මයේ ගෙවිච්ච ගමන් මෙතෙක් කරපු පින් ටිකත් එක්ක එයා ඉහළට යනවා. මේ බීජක සංසාරේ දාසෙක් වෙන්න යම් කර්මයක් කරලා ඇති, ඒ අවසන් වූ සැනින් ඒ බීජක මේ දැන් කරන යහපත් පුණ්‍ය කර්මවල විපාකයක් විදිහට ඔහුට බොහෝ යහපත සැලසෙනවා. ඊට පස්සේ කියනවා රජතුමනි, දැන් ඔන්න ආයෙත් ඔබගේ ප්‍රශ්නයකට උත්තරයක් හම්බුණා. දැන් ගොඩක් මිනිස්සු කියනවා, අනේ අපි හොඳින් ඉන්නවා, අපි පොයට සිල් ගන්නවා, අපි බණ අහනවා, අපි කාටවත් නරකක් කරන්නේ, ඒ වුණාට ඇයි අපිටම කරදර? මේ උතුම් ස්තූප වලට කතා කරන්න පුළුවන් නම් විස්තර කියාවි මේ සෑයවල් ළඟට එන කී දහහක් සෑය ළඟ කියනවාද කියලා. අනේ මෙච්චර හොඳට ඉන්න අපිට ඇයි කරදර කියලා. ඒකට හේතුව තමයි සංසාරේ යම් කර්ම විපාකයක් විඳිනවා යා. ඒ කර්ම විපාකෙ විඳින එකයි මේ ජීවිතේ පිනයි පටලවා ගන්න එපා. දුර මේ ජීවිතේ ඒ යා කරපු කර්මයේ යම් දවසක ගෙවි යනවාද, ගෙවි ගියාට පස්සේ යා කරන යහපත් කුසල ධර්මයන්ගේ පින මතු වී යනවා. ඕක තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි, අසත්පුරුෂය සේවනය කරන්න එපා. රජතුමනි, අසත්පුරුෂය සේවනය කරන්න එපා. ඔබතුමා විනාශ වුණේ, වෙනස් වුණේ අසත්පුරුෂය සේවනය කරපු නිසා. අපිට වුණත් මොන දෙන්න ලැබුණා පින්වත්නි, අපේ පැවිදි ජීවිතේ අපි හීනකින්වත් වෙනස් වෙයි නැති වෙයි කියලා හිතපු අය වෙනස් වුණා අසත්පුරුෂාශ්‍රය නිසා. කියනවා ඊතල මිටියකට, ඊතල උරේකට, හිය උරකට විස පොවපු එක ඊතලයක් දැම්මොත් අනිත් ඊතලත් විස වෙනවා. අනිත් ඊතලත් විස වෙනවා. ඉතින් පින්වතුනි, හිය උරක ඊතල 100ක් තියෙනවා නම් එක ඊතලයයිනේ විස පොවලා දැම්මේ, අනිත් 99ක් විස වුණානේ. තින් අනුනාවයක් විස නැති ඒවා නිසා එහෙනම් අර එක ඊතලෙත් විස නැති වෙන්න එපැයි. එහෙම නෙමෙයි උනේ. එක ඊතලේ විසට 99ක් අනිත් ඊතලත් විස වුණා. හොඳ පිරිසක් මැදට එක අසත්පුරුෂයෙක් රිංගණයක ඇති. එක අසත්පුරුෂයෙක් රිංගණයක ඇති. ඒක මේ ලෝකේ පුදුම මේ වේගයකින් ඒ අසත්පුරුෂය අනිත් අය ග්‍රහණය කරනවා. ඒක සසර. ඒ සසරේ ස්වභාවය. ඊට පස්සේ පින්වත්නි හොඳ කුසතන ටිකකින් වුණත් කුණු මාළු ටිකක් අර අයින් කුණු මාළු එක අයින් කරු කුසතන පවා ගඳ ගහනවා. හැබැයි සත්පුරුෂේ කැසරු කළොත් ඒ සත්පුරුෂයා නිසා අනිත් ජනයා සැපේටපත් වෙනවා, යහපතටපත් වෙනවා. සුවඳ සමම් මල් කොලේකින් ගත්තොත් ඒ කොලේ පවා සුවඳ වෙලා යනවා. සත්පුරුෂයෝ ඇසුරු කරන්න, අසත්පුරුෂයෝ බැහැර කරන්න කියනවා රජතුමනි. ඔබ පෙර ජීවිත ගැන කියන කතාවත් එක්ක නම් ඔය අදහසට ආවේ. මේ ඔබගේ පුත්‍රී, මේ රුජා රාජකුමාරි කියන කතාව අහන්න. ඔබගේ දියණියට කලින් ජීවිත 7කුත්, ආපස්සට ජීවිත 7කුත් විදිහට ජීවිත 14ක් කියන්න පුළුවන්. දැන් අර දෙන්න එක එක ජීවිත නේ කිව්වේ. මේ රාජකුමාරිට ජීවිත 14ක් කියන්න පුළුවන්. කියනවා රජතුමනි, මා මීට ජීවිත 7කට කලින් රජගහ නුවර හිටපු රංකරුවේගේ පුත්‍රයෙක්. ඔන්න බලන්න පින්වතුනි, දැන් රාජකුමාරි ඒ කාලේ පිරිමි, ජීවිත 7කට කලින් පිරිමි. එතකොට මෙයා හරි ලස්සනයි, කඩවසම් පෙනුමයි. ඉතින් මෙයා මෙහෙම තරුණ වයසට එනකොට මෙයාගේ යාළුවෝ කිව්වා, බලාපන් උඹගේ කඩවසම් බව, බලාපන් උඹගේ ලස්සන, අර බලාපන් කෙල්ල උඹ දිහා බලන හැටි, ඔහොම එඟක් මට අපිට නෑනේ කියලා ඇවිස්සුවා මෙයා. අර අර බලාපන් කියලා මෙයාලා මේ යාළුවෝ ටික මෙයාත් එක ගමන් බිමන් යද්දී ලස්සන කෙල්ලන් සල්ලි වලට අරගෙන මෙයාත් එක්ක සම්බන්ධ කෙරෙවා. අර රංකරු පුත්‍රයා ඒ ස්ත්‍රී ඇසුරට ඇබ්බැහි වුණා. රූපේ මුල් කරගෙන ගොඩාක් ස්ත්‍රීන් ඇසුරු කළා. වැරදි කාමසෙවිනේ දුණා. කය ටික ටික වැහැරෙනකොට ධනය මුල් කරගෙන ගොඩාක් වැරදි කළා. විවාහ වෙන්නවත් නැතුව වැරදි කාමසෙවිනේම ජීවිතය ගත කළා. මේ රංකරු පුත්‍රයා කියනවා, මම මුළු ජීවිත කාලෙම වැරදි කාමසේවනය කළා. ඉන් පස්සේ සංසාරයේ මම කරපු යම් පිනක විපාකයක් ඉදිරිපත් වුණා. වැරදි කාමසේවනේ පාපේ සැඟවුණා. මං කිව්වේ අර බුදුරජාන් වහන්සේගේ කම්ම විභංග ඥානයෙන් දේශනා කරපු දහම් පරයයක් තියෙනවා. ඒක බුදු කෙනෙකුට විතරයි පේන්නේ. කියන්නේ පාපේ යට යවන පින් එනේවා තියෙනවා. පින් යට යවන පාපේ එනේවා තියෙනවා. සසරේ භයානකකම. සසරේ භයානකකම. අද කාලෙත් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අය සංසාරේ සමහරට ගොඩාක් කලින් පව් කරලා වෙන පිනක විපාකයක් විදිහට මේ ජීවිතේ මිනිසෙක් වෙලා මේ ජීවිතේ මොනවම් කළා. ඊළඟ ජීවිතේ ආයාර කර්මෙන් ඉඳී තියෙනවා. ඒකයි භයානකකම. කරපු පව් මඳිවට තවත් පව් රැස් කරගන්න එපා. කට තියෙන පළියට කියවා කියවා ඒ වාගේ පව් මඳිවටද මේ මිනිස්සු තවත් පව් රැස් කරගන්නේ. ඒ නිසා පින් පව් විශ්වාස කරන්න, භාග්‍යතුන් වහන්සේගේ මහා කම්ම විභංග ඥානය විශ්වාස කරන්න. එතකොට අර අර රංකරුවාගේ ජීවිත කාලෙම කරපු පාපේ හැංගිලා සංසාරයේ පිනකින් ඊළඟ ජීවිතේ සිටුවරෙක් කියලා පුළුවන්. මේ සිටුවරයාට හොඳ යාළුවෙක් හම්බ වුණා. ඒ යාළුවා නිසා මුළු ජීවිත කාලෙම පින් කළා. ගොඩාක් පින් කළා. බොහෝ පින් කළා. කවදාවත් වැරදි වැඩක් කළේ නැහැ. බලන්න කලින් ජීවිතේ තනිකර වැරදි කාමසේවනය කරපු කෙනා මේ ජීවිතේ එක වැරද්දක්වත් කරන්නේ නැහැ. මෙයාගේ මේ ජීවිතේ ඒ කරපු පින සැඟවී ගියා. වැරදි කාම සේවනයේ කරපු කලින් ජීවිතේ පාපේ ඇවිල්ලා ඊළඟ ජීවිතේ රෞරව නිරේ ඉපදුනා. කිනම් පියාණෙනි මමයි ඒ ඉපදුනේ. මට ඒ ජීවිතේ සිහි කරන්නවත් බෑ. එච්චර භයානකයි. ඒ දුක භයානකයි. රෞරව නිරේ මා ඉපදුනේ වැරදි කාම සේවනයේ විපාක. ශරීරයේ දවන දුමක් ඇස්වලිනුයි කටිනුයි නහයිනුයි මලමුත්‍රා මාර්ගවලිනු ඇතුල් වෙනවා දැවෙනවා තැවෙනවා. ඇඟ මාළුවන් කපනවා වගේ යමපල්ලන් විසින් කපා දානවා. රෞරව නිවේ නිරේ ආංශ මෙච්චරයි කියලා කියන්න බෑ. මං ඒවා සිහි කරන්නවත් මට බෑ. පිය රජතුමනි වැරදි කාමසේවණි විපාක විදිහට මම රෞරව නිරේ උපන්නා. අවුරුදු කෝටි ගානකට පසු එයින් චුතව පැමිණ මා ඉපදුනේ හෙන්තාටක කියන රටේ එළුවෙක් වෙලා. ඒ එළුවා හැඩට වැඩට ඉපදිච්ච නිසා එළු හිමියා එළු පාලකයා අජපාලකයා කල්පනා කළා මේකා බර උස්සන්ට හදන්න ඕන කියලා. මොහොල් දෙකකින් කෝස දෙක තැළුවා. බීජ තලලා මේ එළුවාව පෝෂණය කළා. ලොකු ගවයෙක් වගේ ඇඟ හැදුන එළුවගේ. එළුවගේ කරේ කරත්තයක් ගෙට ගහලා බරාදින්ට දැම්මා. එළුවා සරසලා රාජකුමාරයෝ කෙලිසෙල්ලම් කරන ළමයි පිටේ තියලා ඒ අජපාලකයා මුදල් හම්බ කළා. රජතුමනි මාගේ කෝස තැළුවෙත් එළුවෙක් වෙලා ඉපදුනෙත් කෝස තැළුවෙත් බරාදින්ට උනේ කරත් ඇදගෙන යන්න උනේ මිනිස්සු පිටේ තියාගෙන යන්න සිද්ධ උනේ වැරදි කාමසේවනයේ විපාක. යම් කිසි කෙනෙක් දැන හෝ නොදැන හෝ වැරදි කාමසේවනයේ යෙදෙනවා නම් ඔබ මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ගත්තේ නැත්නම් මේ පාප කර්ම විපාක වලින් ගැලවෙන්න විදියක් නැහැ. බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ වාද විවාද තර්ක විතර්ක ඕපාදූප කී කියා ඉන්නේ කිම තමන්ගේ සංසාර සුද්ධියක් වෙලාද? මෙවැනි වූ පාප කර්මයෝ සංසාරයේ කාකාතිනු සිද්ධ වෙලා ඇති. ඔබ දන්නවද මේ පවකරුක මේ පවුටික සිද්ධ වෙලා තියෙන්නේ කාතින්ද කියලා? මේ කෙල්ලෙක් වෙලා මේ බණ කියන මේ රංකරුවෙක් වෙලා වැරදි කාමසේවනය කරපු කෙනා කවුද කියලා දන්නවද? අහෝ බලන්න සසර ගැහැටි මේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට සංසාරේ වැරදිච්ච හැටි. පූරිත පාරමී ඇති මහා තථාගත බුදුරජාණන් වහන්සේගේ ඡායාව බඳු සෙවණැල්ල බඳු අග්‍ර උපස්ථායක මිහිරි දහං කතා ඇති මුනි දුටත් සසරේ එසේ වැරදුනා නම් අපිට කොයි තරම් වර්ධින්න පුළුවන්ද? අපේ වර්ධින සසර ගමන කොයි විදිහට අපිට විපාක දෙන්න පුළුවන්ද? කල්පනා කරන්න. ඊට පස්සේ දැන් ඔන්න ඒ ජීවිතෙන් මැරුණා. දැන් ඔන්න ජීවිත හතරක් කිව්වා. ඊළඟට ඉපදුනා වඳුරු කුලෙ. වඳුරු කුලෙ ඉපදුනේ වැරදි කාමසේවනයේ විපාක. ඊට පස්සේ රැල්ලේ මහ වඳුරා අර වඳුරාගේ බීජ කටින් හපලා ගලවලා දැම්මා. අත්තෙන් අත්තට පැන පැන කොල කකා. ඊළඟට අර කෝස කල්ලා දාපු තැන කුණු වෙලා අප්‍රමාණ දුක් විඳින සිද්ධ වුණා. වැරදි කාමසේවනයේ විපාක. එතනින් ඉපදුනේ දසන්ත රටේ ගවයෙක් වෙලා. ගවයාගේත් කෝස තැළුවා. කරත්ත බැඳා බඩු පටවගෙන ගියා. මට ගොඩාක් බර අදින්න සිද්ධ වුණා. කරත්ත අදින්න සිද්ධ වුණා. සමවිසම මාවතේ යන්න සිද්ධ වුණා. කෙවිතෙන් බොහෝ පහර කන්න සිද්ධ වුණා. වැරදි කාමසේවනයේ විපාක. එතනින් මා ඉපදුනේ වජ්ජ ජනපදේ නපුංසකෙක් වෙලා. ස්ත්‍රියකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි. පිරිමි කයක් තියෙනවා. කතාව ගමන බිමන හැසිරීම ඇස්වල බැල්ම අතපය හරවන විදිය කෙල්ලෙක් වගේ. හැඟීම් දැනින් ඇති වෙන්නේ විකෘති විදියට. වැරදි කාමසේවනයේ විපාක. එතකොට වැරදි කාමසේවනයේ යෙදෙන කෙනෙක් නපුංසක කෙනෙක් දැකලා අන්න බලාපං අන්න බලාපං කියල ඔච්චන් කරනවා කියලා හිතන්න. ඒ ඔච්චන් කරන්නේ තමාගේම සංසාරයක ජීවිතයකට. මොකද වැරදි කාමසේවණී ඒ පාප කර්මය එයා ඒ ජීවිතේ පාපෙන් මිදුන් නැත්තම්, ඒ පාපෙන් අතර කළේ නැත්තම්, ඒ වැරද්දක් විදිහට දැක්කේ නැත්තම් ඔහුටත් කවදා හරි නපුංසකෙක් වෙන්න සිද්ධ වෙනවා. රජතුමනි, මං බොහෝ නින්දා අපහාස විඳලා ඒ ජීවිතේ මැරුණා. මැරිලා මං වැරදි කාමසේවනයේ විපාකයක් විදිහට ඊළඟ ජීවිතේ ස්ත්‍රියක් වුණා. සාමාන්‍යයෙන් ගොඩාක් නපුංසක අය ඊළඟ ජීවිතේ බොහෝ විට ස්ත්‍රියක් වීමට බරයි. හැබැයි මං අර සිටුවරෙක් වෙලා කරපු පින් ටිකත් එකතු වුණා. එතකොට වැරදි කාමසේවිනි විපාක විදිහට ස්ත්‍රියක් වුණා. අර පින්වල විපාක විදිහට ඉපදුනේ සක්දිවිඳුගේ බිසව වෙලා. පිරිමි ඇඟක් සහිතව ස්ත්‍රී ලාලීත්‍යෙන් යන නපුංසක කෙනෙක් ඊළඟ ජීවිතයේ සක්දිවිඳුගේ බිසව වෙනවා කියනකොට බලන්න මේ සසර ගමන. මේවා අනාත්මයි, හේතුඵල ධමයෙන් හටගන්න. මම මගේ ආත්මය කියලා තමාගේ වසඟේ රඳවන්න බෑ. ඊට පස්සේ කැමැති රූප ධාරිනි තම තමන්ට කැමැති විදියට වෙස් මාරු කරගන්න පුළුවන් ඒ දිව්‍යාංගනාවට. සක්දිවිඳු ගුඩා මනාප වුණායන්ට සක්දිවිඳු ඇබ්බිසව කරගත්තා. ඉතින් එහෙම ඉන්නකොට ඒ දිව්‍යාංගනාව තමයි බලන්නේ මං කලින් ජීවිතේ කොහෙද හිටියේ, කලින් ජීවිතේ කොහෙද හිටියේ කියලා ඔක්කොම පේනවා. ඊළඟට ඒ දිව්‍යාංගනාව බැලුවා, මං ඊළඟට කොහෙද උපදින්නේ. එයාට පේනවා ඊළඟ ජීවිතේ මං අංගාති රජතුමාගේ රුජා කියන දියණිය වෙලා උපදිනවා. ඊළඟට කොහෙද උපදින්නේ. ඒ දිව්‍යාංගනාවට පේනවා රුජා කියන කුමාරී මැරුණට පස්සේ ආය උපදින්නේ දිව්‍ය ලෝකේ. ජව කියන දිවිරාජයාට බිසෝ වෙලා ජීවිත හයක් උපදිනවා. හත්වෙනි ජීවිතය ආය පිරිමික් වෙනවා. ඇත්තටම ගත්තු රුජා රාජකුමාරිට එක ජීවිතයයි පේන්නේ. ඒ කලින් ජීවිතයේ දිව්‍යාංගනාවක් වෙච්ච එක පේනවා. එතකොට ඒ පේනකොට එයාට පේනවා ඒ දිව්‍යාංගනාව ජීවිත හතක් ඉස්සරහට ජීවිත හතක් පස්සට සිහි කරපු එක. ඒ අනුව මෙයා දන්නවා ජීවිත 14ක විස්තර. මේ ලෝකේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නැතුව ඕනම තාපසයෙකුට පෙර ජීවිත බලන්න ගත්තොත් එක සීමාවකින් අතර වෙනවා. ඒ සංවට් විවට් කල්ප 40යි පේන්නේ. එතනින් යහන් පේන්නේ ඕනම අසිත තාපසතුමාට සංවට් විවට් කල්ප 40යි. ඕනම තාපසයෙකුට ඊට වැඩිය පේන්නේ. ඒ වුණාට මේ බුද්ධ ශාසනයේ පෙර ජීවිත දැකීමෙන් අග්‍ර සෝභිත මහරහතන් වහන්සේට සංවට් විවට් කල්ප 500ක් එකවර පේනවා. අපේ තථාගතයන් වහන්සේගේ හැකියාව කියන්න බැහැ තරම්. තප්පරයට අසුරු සෙනින් මාගේ ශාස්ත්‍රුන් වහන්සේට අනන්ත වූ සංවට් විවට් කල්ප පෙනියනවා. නමුත් කර්මානුරූපව පෙර ජීවිතේ පේන්න ගත්තොත් එකයි පේන්නේ. එනිසා මේ අලාතට මේ බීජකට මේ රුජා දිනියට එක ජීවිතයක් පෙනුනේ. නමුත් රුජාගේ විශේෂත්වය තමයි ඈ දිව්‍යාංගනාවක් වෙලා ජීවිත අපසට බලලා තියෙනවා ඉස්සරහට. ඒවත් එක්ක ඈ ජීවිත 14ක් දන්නවා. දැන් ඔන්න සංසාරේ හැටි. ඉතින් කියනවා ඒ ජව දිව්‍ය පුත්‍රයා කියනවා මම දැන් රුජා දේවංග රුජා රාජකුමාරි, මම මෙතනින් චුත වෙලා මාගේ පිය රජතුමනි මා යන්නේ දෙව්ලොව. අදටත් ඒ ජව කියන දිව්‍ය පුත්‍රයා මල් නෙලනවා මා උදෙසා. රජතුමනි, මේ මනුස්ස ලෝකේ මට දැන් වසර 16යි. මේක දෙවිවරුන්ට සැන, අසුරු සැන, චූටි කාලය කියනවා. රජතුමනි, යෝ ඉච්ඡේ පුරිසෝ හෝතුන් ජාන්ති ජාන්තින් පුනම් පුනම්. යම් කිසි පිරිමියෙක් සංසාරෙම ගෑණියෙක් වෙන්නේ නැතුව පිරිමි බවම රැකගෙන ඉන්න කැමති නම් පරදාරං විවජ්ජේය දෝත පාදෝව කද්දම. සෝදපු පා ඇති කෙනෙක් කසල මඟ හරිනවා වගේ වැරදි කාමසේවනය අත්හරින්න ඕන කිය. පිරිමියෙක් පිරිමිකමම සංසාරයේ තියාගෙන ඉන්න කැමති නම් කවදාවත් ගෑණියෙක් වෙන්න කැමති නැත්නම් සෝදපු පා ඇති කෙනෙක් කසල මඟ හරිනවා වගේ වැරදි කාමසේවනය මඟ හරින්න ඕන. යා ඉච්ඡේ පුරිසෝ හෝතුං ජාති ජාතින් කුණම් පුඩං සාමිකං අපචායීය ඉන්දං උපරිචාරිකං. යම්කිසි ස්ත්‍රියක් ස්ත්‍රී භවෙන් මිදී උපනූපන් ජීවිතේ පිරිමියෙක් වෙන්න කැමති නම් එයා මොකද කරන්න ඕනේ? ස්වාමියාට උපස්ථාන කරන්න ඕනේ. අප්සරාවෝ සද්දිවිඳුට උපස්ථාන කරනවා වගේ. ඔන්න ස්ත්‍රී ජීවිතෙ මිදෙන හැටි. ඉතින් ස්ත්‍රී භවෙන් දුක් විඳ විඳ ස්ත්‍රී භවෙන් මිදෙනු කැමති ඇත්තෝ ඉන්නවා. ඉතින් ඒ අයට මතකද මනාපකායක වෘතය කියලා එකක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු මනාපකායක සූත්‍ර. ඒ සූත්‍රය දේශනා කරලා තමන්ගේ ස්වාමියාට භක්තිවන්තව ඉන්න එක ගැන මම දවසක් ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාවක් කරලා සමහර ස්ත්‍රී සමස්තයන් නෙවෙයි අතරින් පතර සමහර ස්ත්‍රීන් ස්වාමියාට දසවද දීලා ඊට මන්තිව මිනිහාට කියලා දේකම හදාගෙන බොනවා. මුණ්ඩ නිරේහෙර කොහේ යන්නද කියලා මම බණකට කිව්වා. අපේ කිපුණා කියන්නේ කවුරු හරි අසම්පුරුෂේ අර බණ ටිකේ අර කෑල්ල විතරක් කපලා දැම්. තේ හදලා දුන්නොත් අපාය යනවා කියලා. එතකොට මේ දේශනාවේ මුලත් අහලා නැහැ අගත් අහලා නැහැ. බැන්නා බැනිල්ලක් මාහට අප්‍රමාණව අපවාද කළා. උපවාද කළා. නින්දා කළා. අදට බයිනවා. නමුත් මේ බලන්න මේ දේශනාව යා ඉච්ඡේ පුරිසෝ හෝති. යම්කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් වෙනු කැමති නම් ජාති ජාති පුනක් පුනක් ඉපදෙන ඉපදෙන හැම ජීවිතේම එයා සාමිකං අපචායේය ස්වාමියාට මෙහෙවර කරන්න ඕන. ඉන්දං පරිචාරිකං සක්දෙවිඳුට අප්සරාව උපස්ථාන කරනවා වගේ. එහෙම කරන්න කියන්නේ ස්වාමියාට භක්තිවන්ත වෙලා උපස්ථාන කරන්න කියන්නේ මිනිසයාගේ ගුණයකට නෙවෙයි. ඒ ස්ත්‍රියට දුකෙන් ඒ ඉන්න ජීවිතෙන් මිදෙන්න පුළුවන්. එකක් ඊළඟ ජීවිතේ නිම්මාන රති දෙවිලෝ උපදිනවා. ඊළඟට විඳවන ස්ත්‍රී ජීවිතයක් ලැබෙන්නේ නැහැ. මේ ජීවිතේ මිනිසයා මොන චරිතෙන් හිටියත් සැපසේ ඉඳී අර 16ක් වගේ බිරිඳ උපස්ථාන කරන නිසා. නමුත් ඒ උපස්ථාන කරන බිරිඳ ඒ දුකෙන් මිදෙනවා. ඉතින් තමන්ට යහපත පිණිසයි මේක කිව්වේ කියලාවත් තේරුම් ගන්න මොලයක් නැත්නම් කිම පින්වත්නි වෙන කුමක් කරන්නද? ඊට පස්සේ තියෙනවා යෝ ඉච්ඡේ දිබ්බ භෝගංච දිබ්බා ආයුං යසං සුඛං. දිව්‍ය ලෝකෙ ඉපදিলা දිව්‍ය ආයු වරණ සැප බල ලබන්න කැමති නම් පාපානි පරිවජ්ජිත්වා පව් බැහැර කරලා ත්‍රිවිධං ධම්මාචරේ කයින් වචනෙන් සිතෙන් ධර්මයේ හැසිරෙන්න. මේ විදිහට ඉතාම සොඳුරුසේ බණ කිව්වා. ඇයි සසරේ පුරුද්දක් ඈට ඈ ගෞතම බුද්ධ ශාසනේ මනහර ලෙස ධර්මයේ දේශනා කරන අන් අයගේ සිස්වපත් කරන බණපදයෙන් යහපත සලසන මහ මුනිවරයා ආනන්ද මුනිදු සංසාරේ කර්මයකට ස්ත්‍රියක් කියලා ඉපදුණා. ඒ ජීවිතේ මිහිරි ලෙස බණ කිව්වා. ඊට පස්සේ මේ විදියට විස්තර කරලා සුගතිය ගැන විස්තර කරලා දැන් කියන රාජ්‍යරුවෝ කන් යොමු කරගෙන අහගෙන ඉන්න. අහගෙන ඉඳලා අවසානේ කිව්වා ධෝනි රාජ්‍යරුවෝ දැන් බලමු මොකක්ද අවසානේ උනේ කියලා. රාජ්‍යරුවෝ කොහොමද අහගෙන ඉඳලා කිව්වා අනේ ධෝනි පුත්‍රි ඔයා ලස්සනට කියනවා ඒ වුණාට ඔයා තවම පොඩි වැඩි මේවා තේරෙන්නේ නැහැ කිව්වා. රජා ආයෙත් පරණ අදහසටම ආවා. ලස්සනට මේකේ තියෙනවා රජතුමා සතුටු වුණා විතරයි කියනවා. මව්පියවරු ප්‍රිය දරුවන්ගේ වචනේ ප්‍රිය කරත් ඔවුන්ගේ දර්ශනයත් නොහරි. අම්මලා තාත්තලා දරුවෝ ගේනේවා අහගෙන ඉන්නවා කියනවා අර හොඳට කතා කරන නිසා. ඒ වුණාට තමන්ගේ දෘෂ්ටි අත්හරින්නේ නැහැ. ඔක ලෝකේ ස්වභාවය. ඒ නිසා සමහර දරුවෝ ඉන්නවනේ අම්මලා තාත්තලාගේ පරණ අදහස් අනමිති අදහස් අත්හරින්න දරුවෝ හරියට මාන්ත්‍රී වෙනවා. අනේ අවසානේ බලන්නට එහෙම අත්හැරිල්ලක් නැහැ යාළගේ. එයාලගේ එහෙම අත්හැරිල්ලක් නැහැ. හේතුව පින්වත්නි මේ ලෝකයේ ස්වභාවය තමයි දෙමව්පියෝ දරුවන්ගේ කතාව අහගෙන ඉන්නවා. ඒ වුණාට තමන්ගේ දෘෂ්ටි අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි වුණත් පැවිදි වෙලා ගිහිල්ලා බණ කිව්වත් ඒ අම්මලා තාත්තලාට අපි දරුවෝ මිසක්කා එතනින් එහාට ඒක යන්නේ නැහැ හිතට. ගොඩාක් ස්වාමීන් වහන්සේලාට තියෙන එකක් ඕක. ඒ කියන්නේ අර තමන්ගේ පුතා බණ කියනවා කියන අදහසින් අහගෙන හිටියට ඒ දෙමව්පියෝ පරණ දේවල් බොහෝ විට අත්හරින්නේ නැහැ. ඉතින් ඒක දරුවෝ තේරුම් අරන් ඉන්න ඕන. ඒ නිසා ඔන්න අද මේ මහා නාරද කස්සප දහම්පරියයන් ඇහුවනේ මේක. ඒ නිසා දෙමව්පියෝ යහපතට ගන්න උත්සාහ කරන්න. අසාර්ථක වුණොත් මේ ධර්මයේ සී කරන්න. දෙමව්පියෝ අපි කියනේ වහගෙන හිටියට පරණ ඒවා ඇත්තවත් හරින්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම දැන් රුජා රාජකුමාරී පියාන්ට දහම් දෙසා පියා යහමඟට ගන්නවා කියන ගෝසාව හැමතැනම පැතිරිලා ගියා. පැතිරිලා ගියාට මෙයන් පැතිරිලා යනකොට මිනිස්සු ඔක්කොම රැස් වුණා. එහෙම රැස් වුණාට මීරි ලෙස දහම් කතාවේ යෙදුණ රුජා රාජකුමාරිට තමන්ගේ කතාවේ පියාව දමනය කරන්න බැරි වුණා. ඊට පස්සේ රාජකුමාරි අත් දෙක සිරසේ තියාගෙන වැඳලා අට දිශාවටම වැඳ වැඳ උජ්ජායනා කළා. යාඥාවක් කිව්වා. තමන්ගේ කන්න ලව්වක් කළා. ඒ මොකද්ද? මාගේ පියාගේ යංගුණයක් නැතත් පියා මිත්‍යා දෘෂ්ටික වුණා. මම උපන්දා ඉඳලා බ්‍රහ්මචාරී ධර්මයේ ගරු කරනවා, පිම්පව් විශ්වාස කරනවා, මැරිලා ඉපදෙනවා කියන එක විශ්වාස කරනවා, තමන් කරන දේ විපාක තමන්ට එනවා කියලා මං විශ්වාස කරනවා. ඒක සත්‍යයක්. පියාගේ ගුණයක් නැතත් මාගේ ගුණයකින් මේ කරුණ පහදලා දෙන්න පුළුවන් දෙවි කෙනෙක්වත් පහළ වෙලා අනේ මගේ පියාණන් මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගොඩගනිත්වා කියලා ඈ උජ්ජායනා කළා. එහෙම කරනකොට ඒ මොහොතේම අපේ මහා බෝධිසත්වයෝ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. නාරද මහා බ්‍රහ්මයා, නාරද බ්‍රහ්මයාට ඒක දැනුණා. නාරද බ්‍රහ්මයා මනුස්ස ශ්‍රමණයන් වහන්සේ නමක්ගේ වේසෙන්, තාපසයෙක්ගේ වේසෙන් ආකාශයේ පහළ වෙලා ආකාශයේ සක්මන් කරනවා. රුජා රාජකුමාරිට හරි සන්තෝසයි, හරි සතුටුයි. ඇයි හිතුවා ඒකාන්තෙන් මගේ සත්‍යක්‍රියාවේ බල මහිමේ අනේ මාහට උපකාර පිණිස දිව්‍ය රාජයේ පහළ වුණා නේව. ඒ බ්‍රහ්මයාගේ තේජසින් අංගාති රජතුමාට සිංහාසනේ ඉන්න බැරුව ගියා. රජතුමා සිංහාසනයෙන් බැහැලා ජනෙල් කවුළුව ළඟට ආවා. ඇවිල්ලා රජතුමා අහනවා, ආකාශයේ මහ පොළොව වගේ ඇවිදින ශ්‍රමණ වෙසින් සිටින පින්වත ඔබ කවුරුද? ඊට පස්සේ කියනවා රජතුමනි, මට කියන්නේ නාරද. ගෝත්‍රයෙන් කස්සප, නාරද කස්සප කියන එක මට හොඳයි. ඊට පස්සේ අහනවා, ඔබ ඔච්චර මේ ආකාශයේ ඇවිදින්න තරම් ඔබ ඔච්චර දෙයක් ලැබුවේ ඔබ මොකක් නිසාද? රජතුමනි, මා සංසාරේ සිතෙන් කයෙන් වචනෙන් යහපත කළා, ඉන්ද්‍රියන් දමනය කළා, සංයමය කළා, මම පින් කළා, කුසල් කළා. ඒ වගේ යහපත් ක්‍රියාවේ විපාක විදිහට මා මේසා ඍද්ධිවන්තව ඉපදුණා. එහෙම රජුරෝ දැන් කියන්නේ, රජතුමගේ අදහස නැහෙනි. එහෙම හරි, මගේ ප්‍රශ්නෙට ඉනන් උත්තරේ දෙන්න. කියන්න නාරද, මෙලොවක් පරලොවක් කියලා එකක් තියෙනවද? පින්පව් කියලා එකක් තියෙනවද? අම්මා තාත්තා කියලා කෙනෙක් ඉන්නවද? මැරිලා ඉපදෙනවද? මේවා කරගහ ගන්න වෙනවද? රජතුමනි, ඔබ මගෙන් ඇසිය යුත්තක්මයි ඇසුවේ. ඔබට ඔය කාරණාව හොඳටම කියලා දෙන්න පුළුවන් කෙනෙක් මම. එනිසා ඔබ ඇසූ දෙයට මම උත්තර දෙන්න. රජතුමනි, පින්පව් කියලා එකක් තියෙනවා. අත්ති මාතා අත්ති පිතා. අම්මා විශේෂයි තාත්තා විශේෂයි. අත්ති සුඛිත දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. පින්පව් වල විපාක තියෙනවා. අත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වයෝ ඉන්නවා. අත්ති අයං ලෝකෝ අත් පරෝ ලෝකෝ. මේ ලෝකේ එකක් කියලා එකක් තියෙනවා. පරලෝකේ කියලා එකක් තියෙනවා. දැන් අද කාලේ මිනිස්සු මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැහැ. ඇයි අනිත් අයට කෙනෙහිරිකම් කර කර අපවාද උපහාස කර කර මේ ජීවිතේ දුකසෙම ඉන්නවා? ඒත් අනේ මේ ජීවිතේ සැනසille ඉන්න ඕන කියන එකවත් නැහැ. මේ ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. මේ දවස 30 අනිත් අයගේ විනාශයේ හිත හිතා ඉඳලා ඒ පාපයෙන් පරලෝකේ විඳවන්න වෙනවා කියලා පරලෝකේ විශ්වාස කරන්නේ නැහැ. මෙලොව පරලොව විශ්වාස කරන්නේ. අපි සතුරෙක්ගෙන් පළිගන්න හිතනවා කියන්නේ මේ ජීවිතේම දුකෙන් ඉන්නේ. කොච්චර වෙහෙසක්ද? ඇයි මේ ජීවිතේ දුකෙන් ඉන්නේ? ඒ තමයි මෙලොව සැප විඳිනවා විඳින්න ඕන කියන හැඟීම නැහැ. සැනසille ඉන්න ඕන කියන හැඟීම නැහැ. මෙලොව පරලොව විශ්වාස නොකළාම වෙන දේ. ඊට පස්සේ කියනවා මේ ලෝකේ තමන්ම අවබෝධ කරගෙන කාලෙන් කාලෙට ඒ අන් අයට කියලා දෙන්න පුළුවන් තරම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු පහළ වෙනවා. මේක කිව්ව ගමන් පින්වත්නි මේ අංගාති රජතුමා හින්ද එකක් පාස් කළා නාරද තාපසේන වහන්සේට. මොකද්ද? එහෙනම් පරලෝකයක් තියෙනවා. එහෙම පරලෝකයක් තියෙනවා නම් නාරද තාපසතුමනි, එහෙනම් ඔහෙ දෙනවකෝ මට කහවණු 500ක්. ඒ ඊට පස්සේ මම පරලෝයේ ඉපදුනාට පස්සේ මම ඒක ඔයාට දෙන්නම්. ඔයා දැන් මට දෙන්න කහවණු 500ක්. මම ඔයාට පරලෝකේ ඉපදුනාට පස්සේ තව දෙගුණයක් කරලා තව 1000කුත් එක දෙන්නම් කිව්වා. ඉතින් අරයාව පල් කරන්න ඇහුවේ මේක. ඉතින් මේ ඔය සමහර අය කියන්නේ මේ අපාය අපි එහෙදී මොන ගහමු. එහෙම අනිත් අයට ගරහනයි ඉන්නවනේ. තමාගේ දෘෂ්ටිය මුල් කරගෙන අනිත් අයට උපහාස කරනයි. අංගාති රජුරේක කළා. කිව්වා තාපසේ නම් පරලෝකයක් තියෙනවා නම් දැන් ඔහි මට දෙනවා කහවණු 500ක්. මැරිලා ගියට පස්සේ මම ඔයාට පරලෝකෙදීන් දෙන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා බ්‍රහ්මයා කල්පනා කළා මෙයා මාව නින්දාවට ලක් කරමින් කතා කරනවා. මා මෙයාව සලිත කරවන්න ඕන කියලා හිතලා කිව්වා රජතුමනි, ඔබ සිල් රකින්නවා නම් යහපත් දේවල් කරනවා නම් හොඳ දේවල් කරනවා නම් මැරිලා අපි වාගේ සුගතිය යන අය නම් මට දෙන්න පුළුවන්. මොකද සුගතියෙන් ඉල්ලන්න පුළුවන්. ඔය මැරිලා නිරේ යනකොට නිරේ යන මිනිස්සෙකුට කොහොමද මං කහවණු දෙන්නේ? මොකද නිරේ ගිනි දැල් මත දුක් විඳින කෙනෙකුට කෙනෙක්ගෙන් ගිහිල්ලා කොහොමද කහවණු 500ක් ඉල්ලන්නේ? කියනවා රජතුමනි, මේ ලෝකේ උනත් දාමරික නපුරු කර්කස පාවතාල ලෝකේ මිනිස්සෙකුට ආපහු ගන්න අදහසින් ණය දෙන්නේ නැහැ. ඇයි ඒ වගේ මිනිස්සෙකුට දීලා වැඩක් නැහැ, දෙන්නේ නැහැ අය. හැබැයි කෙනෙක් සත්‍ය වචන කතා කරනවා නම් සිල්වත් නම් හොඳයි නම් එයාට අපි ණය දෙනවා. අපේ හැඟීමක් තියෙනවා මෙයාට දුන්නොත් ආය ලැබෙනවා කියලා. මේ ජීවිතේ පෙනෙන්න තියෙන ජීවිතේම නරක මිනිස්සයාට ණය දෙන්නේ හොඳ මිනිස්සයාට ණය දෙනවා. ඒ වාගේ මට ඔබ මැරිලා නිරේ යනවා පේනවා. එහිවෙකේ ඔබට කොහොමද කාවණු 500ක් දෙන්නේ? ගිනි දැල් මතට ඇවිල්ලා ඒ ගිනි දැල් වලින් පිච්චි පිලිච්චි ණය අරන් යන්න මට අමාරුවක් නෑ කිව්වා. ඊට පස්සේ කියනවා රජු මේ කවුද නාරද කසප බ්‍රහ්මයා කියනවා රජතුමනි, ඔබ මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කරනවා. පින්පව් විශ්වාස කරන්නේ නැහැ. මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රමණයන්ගේ දැහැමි කතාව ඔබ පිළිගන්නේ නැහැ. මහරජ මෙයින් චුත වූයේ ඔබ නරකයේ ඉපදුනාට පස්සේ ලෝහමය තුඩ ඇති කපුටු සමූහයා ඔබව අදිනවා ඒ නිරේදී. කවුඩං ගිජු ලිහිණියන් උකුස්සන් විසින් කනු ලබන කෑලි කඩ කඩා ලේ වැගිරි වැගිරි ඉන්න නිරිසතාගෙන් මං කොහොමද ගිහිල්ලා කහවණු 500 ඉල්ලන්නේ? මේ මිත්‍යා දෘෂ්ටික කෙනා, පින්පව් විශ්වාස නොකරන කෙනා යන අපායේ විස්තර, සත්‍ය විස්තරම තමයි මේ නාරද කස්සප බ්‍රහ්මයා මේ විස්තර කරන්නේ. මේ වගේ අටුවාවල කියනවා ඒ නාරද කස්සප ඉරිසිවරයා ඒ නිරේවල් පේන්න සැලසුවා කියලා රජුරවන්න මේ බලන්න කියලා. ඊට පස්සේ කාකොල නිරේට වැටෙනවා. මිත්‍යා දෘෂ්ටිකයා පින්පව් විශ්වාස කරන්නේ නැති කෙනා කාකොල නිරේට වැටෙනවා. ඒ නිරේ උපන් සත්වයා අප්‍රමාණ ඔය විදිහට දුක් විඳිනවා. ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙන කෙනා ආයන නිරයක් තමයි ලෝකාන්තරික නරකය. මේ විශ්වයේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් නොවන විශ්වයේ කෙළවර තවත් සක්වලකට ලං නොවි මේ සක්වලිනුත් එහා සක්වලවල් තුනක් අතර තියෙන මහා අන්ධකාර සීතලෙන් කය පුපුරන නිරයක් තමයි ලෝකාන්තරික නිරය. කිසිම ආලෝකයක් නැති දැඩි සීතලෙන් අප්‍රමාණව දුක් විඳින මහා අන්ධකාරයේ ඉන්න නිරිසතෙක්ගෙන් කවුද ගිහිල්ලා කහවන 500ක් ඉල්ලන්නේ? ඒ නරකයේ අතිශයින් ඝනාන්ධකාරය ඇත්තේය. සඳහිරු නැත්තාහ ඒ නිරේ හැම කල්ලි ඝන අන්ධකාරයෙන් වැසුනේ වේ. භයානක ස්වරූප ඇත්තේ රාත්‍රියක් දිවාන් කාලයක් නැත. එබඳු තැනකට ගිහිල්ලා ධන ඉල්ලන්නේ කවුද? ලෝකාන්තරික නිරයත් විස්තර කරලා මිත්‍යා දෘෂ්ටි අත්හරින් නැති කෙනා විඳින බොහෝ දුක් නිරේ මේ නාරද කස්සප බ්‍රහ්මයා තවත් විස්තර කළා. මහත් වූ ශක්ති සම්පන්න වූ ඉතා වැඩුණු ශරීර ඇති කඹුරුවන් වූද ශ්‍යාම වර්ණ වූද සුනකයෝ දෙදෙනි සුනක මහ නිරේ වැටිලා දුක් විඳින හැටි විස්තර කළා. නිරිසතා නිරේ ඉපදුනාට පස්සේ ඇත්තු 5-6 දෙනෙක්ගේ තරම් උස තියෙන දත් තියුණු උල් වගේ යකඩ දත් වගේ උල් තියෙන සුනකයෝ ඇවිල්ලා ඒ නිරිසතා කෑලි කෑලි වලට කඩ කඩා කනවා. නිරිසතා බයාද වෙලා බොහෝ දැඩිව විලාප දෙමින් ජීවිතේ ඉල්ල ඉල්ලා කෑ ගසද්දී ඒ සුනකයන් විසින් කා දමනවා. නිරේහි වෙසෙන දරුණු දුෂ්ට වූ දුක්ගෙන දෙන්නා වූ ඒ සුනකයන් විසින් කනු ලබන සිඳුනු සිරර ඇති ලේ වැගිරෙන ඔහුගෙන් කහවනු 500ක් ඉල්ලන්න යන්නේ කවුද? ඊට පස්සේ කාලූපකාල කියන නිරේ විස්තර කළා. ගෝර වූ කාලූපකාල නිරේ පසමිතුරු එනම් නිරේපල්ලු පවුකම් කළ මිනිසාට මෝහත් කළ හීයෙන්ද අඩයටින්ද පහර දෙත් විදීම කළා. හෙලි ඊතල උල් පිහියා කැති පොරවලින් එන් නිරිසත්තු කාලූපකාල නිරේ ඔහුව තලනවා, කපනවා, කොටනවා. නිරෙහි ඔබ මොබ හැසිරෙන්න්නා වූ කුසෙහිද ඇලයෙහිද පහර දෙනු ලබන්නා වූ පලන උදර ඇති සිඳුනු සිරුර ඇති ලේ වැගිරෙන තොපගෙන් කවුරු නම් කහවනු 500ක් ගන්දෙයිද? නිරය පෙන්වා තමන්ට වැරදුන වචනේම අල්ලා අල්ලා බ්‍රහ්මයා බ්‍රහ්ම දේශනාව කරනකොට ධර්ම දේශනාව ඒ රජතුමාගේ ශරීරය වතුර වලින් නාවන වගේ දහඩිය ගලන්න ගත්තා. රතුවන් වූ ඇස් ලොකු වෙන්න ගත්තා. තොල් කට වේලෙන්න ගත්තා. ඇඟ වෙවුලන්න ගත්තා. අත් දෙක එකතු වුණා. වැඳගෙන බලනවා. ඒ නිරේ දරාගත නොහැකි උණුසුම් වාතය ඇත්තේ. ඒ නිරේ අඩයටි ඊ තෝමර හෙල්ල ආයුධ සහිත වැසි වසි දිලිසෙන අඟුරුමින් ගිනිදැල් සහිත ආයුධ පව් කරන්නම් මත වැටේ. එනමින් ගිනිගෙන දිලිසෙන ගල් වැසි ඇඟට පතිත වෙති. දරාගන්න බැරි උණුසුමින් යුක්ත එහි වාතය හමාගෙන යයි. අල්ප වූද සුවයක් නොලැබේ. සැඟවෙන තැනක් නැතිව පීඩාවට පත්වෑ. ඒ තැන දිවන තොපගෙන් කවුරුනම් කහවනු 500ක් ඉල්ලගන්න දෙනවා. රතේ යොදවන ලදුව දුවන්නා වූ ගින්නෙන් දිලිසෙන පොළොවේ ඇවිදින කෙවිටි දඬුවලින් තලන නිරේ යමපල්ලු ඔබට දුක් දෙනකොට කවුද කහවනු 500ක් ගන්න ළඟට යන්නේ? පරලොවදී දිලිසෙන කුරවලින් යුත් දුටුවම් බිය උපදවන ගින්නෙන් දිලිසෙන භයානක පර්වතයට නගින්නා වූ සිඳුනු සිරුර ඇති ලේ වැගිරෙන තොපගේ කවරනම් වූ කෙනෙක් කහවනු දවසක් ඉල්ලයිද අංගහර නිරය ගැන කිවි. ගිනිගෙන දිලිසෙන දැවෙන අඟුරු කන්දක් තියෙනවා. ඒ කන්දට නංගවනවා. නිරිපල්ලු ඇන ඇන නැගපිය කිය. මැරෙන්නේ නෑ නොයායින්ටත් බැන්නේරි සතාට. ඉතින් ඔහුම ඇන ඇන අඟුරු කන්දේ නංවනකුට කහවනු පන්සියක් ගන්න කවුද යන්නේ. ඊට පස්සේ කිව්වා නිරිසතුන්ගේ ලේ බොන්නා වූ අයෝමය තියුණු කටුවලින් ගැවසී ගත් වෘක්ෂයෝ මේඝ කූටමයෙන් ඉතා උස්වේ කටු හිඹුල් වනේ ගැන කිව්වා. පරදාර ගමනක පාප කර්මයේ යෙදුන ස්ත්‍රීහුද පුරුෂයෝද අඩයටියක් ගත් අඩයටි ගත් අත් ඇති යමයාගේ නියෝග ඉටු කරන යම පල්ලෝ විසින් මෙහෙවන ලදුව ඒ වෘක්ෂයට නඟිත්. යම පල්ලෝ ඇන ඇන කියා කියනවා නැඟපිය නැඟපිය නැඟපිය කියා. අද උල් පහලට තියෙන ඒ උල් පහලට තියෙන ඒ කටුහිඹුල් වෘක්ෂි වැරදි කාම සේවනය කරපු පාපය ඇති සත්වයා ඒ කටුහිඹුල් වෘක්ෂේ නගිනවා. තමන්ගේ කය පසාරු කරගෙන යනවා. ඊට පස්සේ කියනවා නිරේ ඇති ඉඹුල් රුකට නැගින්නා වූ ලේ වැකුණු සමින් තොර වූ කඩ කඩ වූ කය ඇති පීඩිත දැඩි වේදන ඇති මොහොතක් පාසා උණුසුම් සුසුම් හෙලන පෙරකල පව්කන් නැමැති අපරාධ ඇති රුක් අගින් හා වෙලුප් අගින් පහරන ලද තොප වෙත එළඹ කවරෙක් නම් කහවනු පන්සිහිල්ලයිද. නිරිසතුන්ගේ ලේ බොන්නා වූ තියුණු අයෝමය අර්ධ පත්‍රයන්ගින් ගැවසී ගත් වෘක්ෂයෝ මේඝ කූටමෙන් ඉතා උස්ස සිටි අසිපත් වනේ විස්තර කළා. ඒ වනේට දානවා. ඒ වනේ දැන් මේ නාරද කස්සප බ්‍රහ්මයා නිරේ පෙන්නනවා. විය හැකි ඒ සිදු වුණා. මිහිඳු මහ රහතන් වහන්සේගේ ගෝල පරම්පරාවේ පින්වත්නි මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පහළ වුණ ලංකාවේ සංඝ පරම්පරාවේ ධම්මදින්න නම් වූ රහතන් වහන්සේ නමක් වැඩි හිටියා. ඒ රහතන් වහන්සේ දිව්‍ය ලෝක විස්තර කරද්දී වටාපත මෙහෙම හරවලා වටාපත ඇතුලින් මේ දිව්‍ය ලෝකෙ පෙන්න බණ කියනවා. වටාපත අනිත් පැත්තේ හරවලා නිරේ පෙන්න බණ කියනවා. මේ ලංකාවේ හෙළවැසි මහරහතන් වහන්සේලා අතර නිරය පෙන්නමින් ඊළඟට දෙව්ලොව පෙන්නමින් ධර්මයේ දේශනා කරපු මහා මොණිවර ධර්ම කතිකයන් වහන්සේලා වැඩ හිටියා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පෝය දවසක ඒ අමා ධර්මයේ අපගේ රටට වැඩම කොට වදාළ නිසා මේ මහා නාරද කසප ජාතකය අපි අද මේ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි මොව මේ හදවතේ දරාගෙන ඇවිල්ලා මොව මඬලින් මේ දේශනාව වදාළේ. ලංකාවේ මිනිසුන් ඉස්සෙල්ලා මහා නාරද කසප දේශනාව අහන්න ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ මොව මඬලින්. ඊට පස්සේ මේ විදිහට නිරේ විස්තර කියලා අසිපත් වනේ මහ විශාල වනේ සෑම අත්තක් කොලයක්ම තියෙන්නේ ආයුධයක් වගේ දෙපැත්ත කැපෙන ආයුධ. ඉතින් ඒ කැලේ බයට යමපල්ලෝ පන්නනකොට දුවනකොට අර කොලවලින් ඇඟ කැපෙනවා. අතපය කැපිල වැටෙනවා. ඊට පස්සේ ගහක් යටට ගියට පස්සේ කොල ඇඟට හැලෙනවා. එතකොට මුළු ඇඟම කැපිල යනවා. මේ විදිහට නිරිසත් වූ අප්‍රමාණ වූ දුක්ඛන්දරා විඳිනවා. ඊට පස්සේ මේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටික වූ පව්කම් කරන සත්වයා උපදින අපායේ විස්තර. එල්බෙන පිළිසරණක් නැති ඒ වේතරණි ගංගා ජලයේ ඔසවා ගෙන යනු ලබන කැපුණු සිරුර ඇති ලේ තැවරුණු තොප වෙත එළඹ කවරෙක් නම් දනිල් වන්නේද. ඊට පස්සේ එතනින් අසිපත් නිරේ ඉවර වෙච්ච ගමන්ම තියෙන වේතරණි නිරේ. වේතරේ නිරය වතුර පාරක් වගේ ගලාගෙන යනවා. හැබැයි මේකේ තියෙන ලුණු ඊළඟට ගොඩාක් රත් වෙච්ච නටන ලෝදිය වගේ වතුර යන වේතරිනි නිරේ ඒ ගංගාවට නිරිසතා පයින්නවා. මේ දුකට වැඩිය මේක හොඳයි කියලා හිතන්නේ. හැම වෙලාවෙම හිතන්නේ ලෝකී තියෙන දුක්වලට වැඩිය මං විඳින එක පොඩි දෙයක් කියලා ගොඩක් අය හිතන්නේ. අපි විඳින දුක්වල හැටියට ඕකක් මොකද්ද කියලා හිතන්නේ. ඒ නිරේ ඉඳලා ආපුවම හිතෙනවා. අර අසිපත් නිරි අතපය කැපි කැපි හිටපු නිරි සතාට හිතුණා මේකට වැඩි හොඳයි අර ගඟ කියලා ගඟට පැන්න. ඒකේ තියෙන තනිකර නටන ලෝදියවන් උණු ලුණු දියරේකින් යුතු ගංගාව. ඒකේ පැහැෙනවා. ඒකට පැන්න ගමන් යටින් මුල්වල ඇමිනෙනවා. බෙලිකොක්කෙන් මාළු අල්ලන මසුම් මරන්න බෙලිකොක්කක් දාලා අර මාළුව උඩට ගන්නවා වගේ ඒ වේතරණී නිරි පැහි පැහි තැම්බි තැම්බි ගහගෙන යන නිරි සතා විදින් විට අරගෙන යමපල්ලු කොක්කකින් මෙහෙම අමුණලා ආයේ ගඟේ උඩට දානවා. ආයේ තැම්බි තැම්බි එනවා. ආයේ කොක්කකින් අරන් විසිර කරනවා. අහෝ මෙවැනි වූ නිරි දුක් තියෙනවා. මෙවැනි වූ දුක් තියෙනවා. මෙහෙම කියනකොට රජතුමා හොඳටම බය වුණා. ලොමු දහගෙන් වුණා. දහඩිය දැම්මා. තොලකට වේලී ගියා. අමාරුවෙන් කතා කරමින් කියනවා මොනිවරය, ඔබ විසින් කියන මේ කතාව අහලා ගහක් කපා දැම්මා වගේ මම අරහ වැටුණා. මට දැන් දිශාවක් පේන්නේ නැහැ. මං ගොඩාක් බය වෙලා ඉන්නේ. මට පිහිට වෙන්න. මං කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ඊට පස්සේ කියනවා ධතරාෂ්ට විස්සාමිත්ත අට්ඨක යාමතංගී උසින්නර සිවි කියන රජවරු බොහෝ පින් කළ සුගතිය ගියා. ධර්මයේ හැසිර සුගතිය ගියා. ඒ නිසා රජතුමනි ධර්මයේ හැසිරෙන්න, සුචරිතයේ හැසිරෙන්න, යහපතේ හැසිරෙන්න, නිරේට යොමු වන කෙනෙකු පවා යහපත කළොත් ධර්මයේ හැසිරුණොත් එයාට තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන්. යම් ගමන් මාර්ගයක යද්දිනම් ගිනිගොඩකට වැටෙන තියෙන්නේ ඒ පාර වෙනස් කළොත් ඔහු ගිනිගොඩට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔබවට කරුණාවෙන් රජතුමනි මේ කියන්නේ ඔය මිත්‍යා දෘෂ්ටි අත්හරින්න. මෙලොවක් පරලොවක් තියෙනවා. පින්පව් කියලා එකක් තියෙනවා. තමන් කරන හොඳ නරක කරගහගෙන තමන්ට යන්ත්‍ර සිද්ධ වෙනවා. ඒ නිසා රජතුමනි මම ඔබට අවවාදයක් දෙන්නම්. ඒ අවවාදය තමයි තමන්ම රියදුරා කරගෙන තමන්ගේ ගුණධර්ම නැමැති යානාවක් හදාගෙන ඔබ සුගතියට යන්න. සත්පුරුෂයෝ ළඟට යන්න. ඉදිරි කිව රජතුමනි කයින් යහපත් දේවල් කරන්න, වචනින් යහපත් දේවල් කරන්න, සිතින් යහපත් දේවල් කරන්න. ඔබගේ රාජ්‍යයේ හැම තැනම දන්සල් පවතිවා. ඇඳුම් ඕනන්නේ කාටද? කෑම ඕනන්නේ කාටද? නිවෙස් ඕනන්නේ කාටද? කාටද කරදරයක් වෙලා තියෙන්නේ? කාටද බෙහෙත් හේත් ඕනන්නේ එන්නේ කියන ගෝසාව ඔබගේ රාජ්‍යයේ රැව් දේවා. පුම් පෝය දවසට රාත්‍රි ආහාරයෙන් වැළකිලා උපෝසතේ රකින සත්පුරුෂයෝ බිහි වේවා. රජතුමනි කේලං නැති අපවාද උපවාද හිංසා නින්දා තාඩන පීඩන නැති රාජ්‍යයක් කරන්න. දන් දෙන අයට උපකාර කරන්න. දැහැමි කතා කියන අය ඇසුරු කරන්න. මිත්‍යා දෘෂ්ටි යොදවන අසත්පුරුෂයන්ගේ ඇසුර දුරින්ම දුරු කරන්න. ඊළඟට පාපී ආශාවන්ගෙන් යුක්ත වෙන්න එපා. ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වෙන්න. මම මැරෙනවා කියලා සිහි කරන්න. කෙටි කාලයේ මනුස්ස ලෝකෙ ජීවත් වෙන්න තියෙන්නේ කියලා සිහි කරන්න. මේ විදිහට සිහි කරලා ගුණධර්ම නැමැති යානාවේ ඔබ රියදුරෙක් සිට ඔබගේ යානාව යහපතට පමුණවන්න. මේ විදිහට විස්තර කළාට පස්සේ ඒ රජතුමා ඒ නාරද ඍෂින් වහන්සේ ළඟ වැඳ වැටුණා. නාරද ඍෂින් වහන්සේ මනුස්ස තාපස වේශය අත්හැර ඒ ඉතාම දෙවියන් පවහන් දකින්ද දුෂ්කර වූ බ්‍රහ්ම ස්වරූපේ මවාගෙන බොහෝ දිනාට මහත් වූ ප්‍රාතිහාර්ය පාලා යහපත ගැන කියා දුන්නා. කියා දීලා එයින් අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. ඉතින් රුජා මේ රාජකුමාරි ඉතාමත් ප්‍රීතියෙන් සතුරු කඳුළු වගුරුවමින් සාදුකාර දුන්නා. ඒ රජතුමා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වුණා. බැහැර වෙලා යහපතම කළා. එයින් මත්තේ සත්පුරුෂයන්ගේ ලෝකේ වන සුගතියේ පුදුන. රාජ කුමාරීද කයබිඳිල මරණින් මත්තේ දිව්‍යාංගනාවක් ඉපිද එක දිගට ජීවිත හයක් දෙවියන් අතර ඉපදී හත්වෙනි ජීවිතේ තවතිසාවේ දිව්‍ය කුමාරයෙක් බවට පත් වුණා. එදායින් පස්සේ ඒ කුමාරයාට වැරදුන්නේ අපේ ගෞතම බුද්ධ ශාසනයේ ශාක්‍ය කුලයේ ඔබවන ආනන්ද නම් වූ ශාක්‍ය කුමාරයා බවට පත් වුණා. අපගේ මොනිදු මුණගැසි එදා අනුපිය අඹවන්නේ පැවිදිව බුදුරජාණන් වහන්සේට සෙවණැල්ලසේ උපස්ථාන කරමි. දොටු පමණින් අනිත් අයගේ සිතේ සතුට උපද්දවන වචනයෙන් දුක් දුරු කරවන සොඳුරු මෝ මඩලක් ඇති අපගේ ආනන්ද තෙරුන් වහන්සේ බවට පත් වුණා. මේ තමයි සසරේ සැරිසරන මොණිවරුන්ගේත් ඒ වගේම කාගේත් ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වත්නි පින්පව් විශ්වාස කරන්ට මේ ලෝකෙත් අද පවතින ලෝකෙත් ගිහි ජීවිතෙත් පැවිදි ජීවිතෙත් මේ ආරවුල් අර්බුද හැම එකම මූලිකදී පදනම පින්පව් විශ්වාස කරන්නේ. තමන්ගේ අරමුණ කරා යන්න නිමි මරාගෙන හරියන්න තමන්ට ඕන දේ ඉෂ්ට කරගන්න ඕනම සත්පුරුෂයෙකුට ගහන්න කැමති ඕනම වචනයක් කියන්න කැමති පින්පව් විශ්වාස කරන්නේ. පින්පව් විශ්වාස කරන නිසා මෙලොවක් පරලොවක් විශ්වාස කරන නිසා අපවාද උපවාද කරන අයට ඒ කර්මයේම ඇති නැවත දඬුවම් අවශ්‍ය නැහැ කියන එක කර්මය ගැන දන්න අය දන්න නිසා සත්පුරුෂයෝ නිහඬව සනාතන ලෝ දහම දෙස බලා සිටිනවා. ලාභ අලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක සත්වයා කරා පැමිණෙද්දී මොනිවරුන්ගේ මුනි දහම සිහි කරන අය නිහඬව බලා සිටිනවා. ඕක තමයි සත්‍ය. ඒ නිසා පින්වත්නි පින්පව් කියන දේ විශ්වාස කරන්න. දුටුවාද සමහර පින් යට කරන පව් තියෙන. සමහර පව් යට කරන පින් තියෙන. පින් එතුනි අපි කියමු අපි ගොඩාක් හොඳ දේවල් කරනවා යහපත කරනවා. අපි අතින් එක වැරද්දක් වුණා කියන්නකො අපි භාවිත කාය භාවිත සීල භාවිත පඤ්ඤාදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්නේ නැත්තම් අපි කරන පින් ඒ විදිහට විපාක දෙනවා. එක පවක් කෙරුණත් පාපෙත් විපාක දෙනවා. බලන්නකෝ අසංකීය කල්ප පෙරම් පුරපු මුගලන් උත්තමයාට උත්තමයන් වහන්සේට එක වචනයක් වැරදිලා ඒකත් විපාක දුන්න හැටි. කැලණිතිස්ස මහරහතන් වහන්සේට මැස්සෙක් මරලා ඒකත් විපාක දුන්න හැටි තෙල් කටාරමේ පැහැින්තු වූ සිද්ධිය. ධාතුසේන රජතුමා මේ කලාවැව කරද්දී ගුණවත් සංඝයා වහන්සේ නමක් දන්නේ නැතුව පස් වලින් වහලා අවසානයේ පස් වලින් මැටි ගහලා පස් ගොඩේ අවසන් මුස්මෙලන්ඩ සිද්ධ වුණ හැටි අහලා නැද්ද? අපි කරන කර්මය එක්ක මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ හෝ සංසාරේ කවදා හෝ විපාක දෙනවා. විපාක නොදී කර්මයේ ගෙවි යamak නැහැ. ඒ නිසා මේ පින්පව් කුසල් අකුසල් ගැන සනාතන දහම හොඳ නරක ගැන කියා දෙන දහම මෙලෝ පරලෝ ගැන විස්තර කරන මේ දහම අදවාගේ පොසම් පුම් පෝයි දවසක තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ නිකිලෙස් හද මණ්ඩලි දරාගෙන මේ ලංගදෙරණට වැඩම කළේ. උන්වහන්සේ ඉස්සෙල්ලාම පින්පව් ගැන දේශනා කළේ පේතවත්තු විමානවත්තු බාල පණ්ඩිත සූත්‍රයේ නිරේ විස්තර දේවදූත සූත්‍රයේ. බලන්න මේ විස්තර ඔක්කොම තියෙනවා මේ මහානාරද කස්සප ජාතකේ. මේ විස්තර කරනකොට මහරහත්ටි 84,000 දෙනා ශාස්ත්‍රු ශාසනය හඳුනාගත්තා. 13,000 පැවිදි වුණා. එදා රජගහනුවර මේ දේශනාව කරද්දී බිම්බිසාර මහරජුරු ඇතුළු රාජ පිරිස ගෞතම බුද්ධ ශාසනයේ සනාතන රැකවරණයට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ මේ දේශනාව අපට වදාළා. ඒ නිසා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ බව සිහි කරන මේ පොසොන් පුන් පෝය දවසේ අපි සිහි කරගමු. අපිත් කුසල් කරනවා, අකුසල් බැහැර කරනවා, මෙලෝ පරලෝ විශ්වාස කරන අය බවට පත්වෙනවා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයෙන් පිහිට පිළිසරණ ලබන අය බවට පත්වෙනවා කියලා යහපත් අධිෂ්ඨානයක් ඇති කරගන්න. ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේගේ අනන්තානුභව බලෙන් ඔබ සියලු දෙනාට මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා.